නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්කාර වේවා බුදු රුවනට සෑමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම්ම සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සෑමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සරණ සරණ යමි බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති මා චතුරාරක්ඛං විංකුභාවෙය සීලවා සන්නහන්ත පිනතුනි අද උදෑසන සිදු කෙරෙන භාවනා වැඩසටහනේදී අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහම තුළ නිතර සාකච්ඡාවට භාජනය වෙන භාවනාවලදී පූර්ව භාවනා කමඨාන් හැටියට මෙඩිටේෂන් ටෙක්නික්ස් විදියට භාවිත කරන ප්‍රධාන භාවනා ක්‍රම හතරක් පිළිබඳවයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ මාතෘකාව තමයි සතර කමඨහන් කියන එක. මම දැන් ගිය පොයට ආපු කිනුතුන් මතක ඇති අපි සතර කමඨහන් ගැන පොඩි කෙටි විස්තරයක් කළා. ඒකෙදි සමහර කිනුතුන් ඇහුවා මොනවද සතර කමඨහන් කියලා. ඉතින් මේ කරුණ අපි මතක තියාගෙන ඉඳලා මේ පොයට අපි තීරණය කළා මේ කරුණු හතර පැහැදිලි කරන්නට. ඒ වගේම මේ ස්ථානයේදීම ප්‍රායෝගිකව පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුන් මේ වැඩසටහන අතරේදී පින්තුන්ට අවස්ථාවක් තියෙනවා නම් පහළ මායට ගිහින් පුළුවන්. ඒ වගේම සමන්ට ඉරියව් මාරු කරන්න ඕන නම් ඒකත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. අමාරුවෙන් ඉන්න එපා. අමාරුවෙන් හිටියොත් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා පහළුවෙන් පහසුවෙන් ඉන්න සමහර පින්තුන් ඇතැම් විට ආහාර විටින් විට ගන්න ඕන පින්තුණු දැඩි සමහර විට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය නිසා සමහර පින්තුන්ට නොය අවශ්‍යතාව තියෙනවා. එහෙමනම් පහලට ගිහිල්ලා කැම්ප් එකක් තියෙනවා. පොලේ නැස ගන්න පුළුවන්. ඒ නිසා ඒ කටයුතු කරගන්න ගමන් අප මේ කටයුතු සිදු කරමු. හැබැයි පින්තුනි සමන්ත ඉරියව් හොඳට තියාගෙන ඉන්න පුළුවන් උඩරිම මට්ටමෙන් සමන් තියාගෙන ඉන්නත් ඕන. යම්කිසි කෙනෙකුට මේ පුටුවේ වාඩි වෙන්න පුළුවන් නම් එහෙම ඒක වඩාම හොඳයි. අමාරු නම් ඉහළ තැනක ඉන්න ගැටලුවක් නැහැ. නමුත් හැකිතාක් දුරට තමන් ඉරියව්වක් පුහුණු කරන්න උත්සාහවන්ත වෙන්න. විශේෂයෙන් බිම ඉරියව්වක් පුරෝණව තින් අපේ ශරීරයට ඒක අපට හුඟා පහසුවේ හුඟ වේනාවක් ඉන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මම ටිකක් වයසයි නිසා මට අමාරුයි කියලා ඒක පාරම පුටුවේ වාඩි වෙන්නත් පුළුවන් සමහර පින්නතුන්. නමුත් පින්නතුනි සමහරක්කන් අපි දැකලා තියෙනවා අවුරුදු 70 දී භාවනා කරන්න පටන් අරගෙන. එතකන් කිසිම භාවනාවක් නොකරපු ඇත්තන් අවුරුදු 60 දී භාවනා කරන්න පටන් අරන් හොඳට ශරීරය භාවනාවට පුරු විදියට සකස් කරගත්තු ඇත්තන් ඉන්නවා. ඒ නිසා මේ ශරීරය පුහුණු කරවතින් ඕන විදියකට අපට හසුරව ගන්න පුළුවන්. ඒ දුක් තිබ්බට අමාරුවෙන් හරි කලක් කරනකොට ඒ විදියට ශරීරය හුරු වෙනවා. ඒක තමයි ශරීරයේ ලක්ෂණය. හොඳයි පින්නතුනි, බුදුදහමෙහි භාවනා කියන කාරණය සාකච්ඡා කරද්දී අපට පින්නතුනි පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. බුදුදහමේ භාවනාවෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? ඒ භාවනාවේ පියවර මොනවද? ඒක දින වෙනකොට අපේට ඇති වෙන ලක්ෂණ මොනවාද කියන කරුණු ගැන අපිට පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. අපිට පින්නතුන් ඕන තැනක ගිහිලා භාවනා ඉගෙන ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක හොඳ දෙයක්. හැබැයි පින්නතුනි, තමන් හොඳ දැක්මක් අවබෝධයක් ඇති කරගන්න ඕන භාවනාව කියලා කියන්නේ මොකද්ද? භාවනාවේ දිනුව කියලා කියන්නේ මොකද්ද? භාවනාවේ පියවර ටිකෙන් ටික වැඩි වෙන්නේ කොහොමද? බුදුදහමෙන් සඳහන් භාවනාවේ ඉහළම ඉලක්කයට යනකොට අපේ ජීවිත තුළ ඇතිවන පරිවර්තන මොනවාද කියන කාරණා අපි හොඳට දැනුවත් වෙන්න ඕන. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය තමයි, භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකයේ අයට අභ්‍යන්තරත් ගැටලු තියෙනවා, පිටරටත් ගැටලු තියෙනවා. කොහොමද මේ ගැටලු විසඳන ක්‍රමය කියලා. අන්තෝ ජටා බය ජටා ජටාය ජටිතා පජා කියලා සඳහන් කරනවා. කොහොමද ගෞතමයන් වහන්සේ මේ ගැටලු විසඳන්නේ කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ එතෙන් දීපු පිළිතුර තමයි, සීලේ පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. මේ ගැටලු निराකරණය කරගැනීමේ මඟ තමයි සීලයට පිළිදලා සිතත් ප්‍රඥාවත් දිනු කරන්න ඕන කියන කාරණේ. ඒතර භාවනාවෙන් කරන්නේ එක පැත්තකින් සිත දිනු කරනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරනවා. සිත දිනු කරන එකට කියනවා චිත්ත භාවනා කියලා, නැත්නම් සමත භාවනා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා නම් tranquility meditation, නැත්නම් concentration meditation කියලා අපි කියනවා. ඊළඟට පඤ්ඤා භාවනා කියලා කියනවා. ඒ තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. insight meditation කියලා කියන්නේ අපි. එතකොට මෙන්න මේ දෙකේ වෙනසක් තියෙනවා. එතකොට අපේ මනස කොටස් දෙකකට බෙදෙනවා, චිත්ත චෛතසික කියලා. එකක් තමයි සිත, ඒ සිතේ පහළ වෙන සිතිවිලි. ඒ දෙක වෙන් කරන්න බෑ. නමුත් මේ දෙකත්ම අපි දිනු කරන්න ඕන. දැන් සිතයි චෛතසිකයි කියන දෙක හරියට තේයකට වතුරයකට තේ මිශ්‍ර කළා වගේ, නැත්නම් වතුරයකට කෝපි මිශ්‍ර කරනවා වගේ. ඒක වෙන් කරන්න බෑ. එතකොට අන්න ඒ වගේ තමයි චිත්ත චෛතසික කියන දෙකත්. එතකොට භාවනාවෙන් එක පැත්තකින් කරන්නේ සිත දියුණු කරනවා, අනිත් පැත්තෙන් සිත විරි දියුණු කරනවා. සිත දියුණු කරනවා කියලා කියන්නේ අපේ සිත ලක්ෂණය තමයි නිතරම අරමුණින් අරමුණට දුවනවා. විශේෂයෙන්ම හිත නිතරම අතීතයෙන් ගත්තු අරමුණු කරා දුවනවා. ඒ අරමුණු වල තමයි ඉන්නේ. නැත්තම් අනාගතේ ඊළඟට කරන්න තියෙන අරමුණක් කරා හිත දුවනවා. මෙන්න මේ දෙපැත්තට දුව දුව ඉන්න හිත එක තැනට අපි යට ගහලා තියෙනවා. ඒක තමයි මුලින් කරන්නේ. එතකොට ඒකට තමයි අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ මේක. හැබැයි ඒකින් කියන්නේ අතීත අනාගත අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ. එතකොට සිතේ භාවනාවේ පළවෙනි අරමුණ තමයි එක එක අරමුණු කරා විසිරෙන හිත එක අරමුණක වර්තමානයේහි එක අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමට පුරුදු කිරීම. එතකොට ඒකට තමයි සමත භාවනා කියලා කියන්නේ. ඇත්තම පින්නතුනි මේ අපේ ජීවිතයේ සාර්ථකත්වය. අපිට බොහෝ විට අපේ ජීවිතයේ සතුට නැති වෙන්නේ. අපේ ජීවිතේ ලක්ෂණ අපට අහිමි වෙලා තියෙන්නේ මෙන්න මේ හැකියාව අපට නැති නිසා. බලන්න පින්නතුනි, ඔබ දැන් ඉන්න මේ ශාලාව ගස්තුති. මේ ශාලාවේ වටා පිටා බලන්න පින්නතුනි, කොයි තරම් ලස්සන කැනකට තමන් ඉන්නේ. ඔබ දන්නවද ඔබ වෙනුවෙන් මේ ලයිට් 100ක් පත්තු වෙනවද කියලා? ලයිට් එක හැමදේම 100ක් විතර ඔබ වෙනුවෙන් පත්තු වෙනවා. ඔබ හැම දෙනෙක්ම වෙනුවෙන් තමයි මේ පාසු බණ්ඩික ඔක්කොම මේ දීලා තියෙන්නේ. එතකොට මේ වර්තමාන මොහොත තුල අපට හරියට ඉන්න පුළුවන් නම් පින්නතුනේ හරියට මේ දිව්‍ය ලෝකයක් මැද ඔබ ඉන්නවා වගේ. එතකොට අපේ ජීවිතයේ පින්නතුනේ බොහෝ විට වර්තමාන මොහොත තුල අපට හිත තියාගෙන ඉන්න පුළුවන් නම් පින්නතුනේ ඒක අපේ හිතේ ලොකු දිනුවක්. ඒ තරම් මේ නිවිද අපට හුඟක් ලස්සන පේනවා. මේ අස්ථාවිතරක් නෙවෙයි, අපි වාහනයක් හදවද්දී වාහනයක් යන වෙලාවකදී වුණත් වර්තමාන මොහොත තුල හිත තියාගෙන භාවනා කමඨහනක් එක්ක වැඩෙන්න පුළුවන් නම් අපේ වර්තමාන මොහොතේ උපරිම සිහියෙන් ඉන්න විතරක් නෙවෙයි අපට මේ වටාපිටාවේ සෞන්දර්යයත් අපිට බලන්න පුළුවන්. ඇතැම් විට අපිට වාහනයක නැගලා දැන් උදේ මෙහාට එනකොට ඇතැම් විට පන්සල ඉදිරියෙන් තියාගෙන තමයි මේ දෙනතුන් දිගටම ඉන්නේ. මරක්කුවේද ආමුදුර දැන් පටන් ගෙන ඇද්ද හිත හිත තමයි දිගටම ඉන්නේ පන්සල ගැන හිතේද. හැබැයි මම දිගටම පන්සල ගැන හිතේට ආවට මෙහාට ආවට පස්සේ පන්සල ගැන හිතන්නේ ආ ඊට පස්සේ තමයි ගෙදර පැත්තට හැරෙන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. ඒතකොට පිළිගන්නේ ඇත්තටම වර්තමාන මොහොතේ අපි හිත තියාගෙන ආවනම් ඒ එන මොහොතේ දිගටම සමන්ත කුසල වැඩමින් ඉන්න තිබුණා. ඒ එනකොට වටේ හොඳට වැහැලා ලස්සල දැන් කොළපාටද වටේ තියෙන දේවල් බලාගෙන ලොකෝ ප්‍රයෝජනයක් අරගෙන සමන්ත ඉන්න තිබුණා. වෙන දැතැන් විට වටාට බලනකොට තුඹුරු පාටයි ගස් තනකොළ පිච්චිල ගිහිලානේ දැන් ඒව හැදෙලා ලස්සනට කොළපාට වෙලා. ඉතින් ඒවත් බලාගෙන වෙන්න තිබුණා. නැත්නම් ඉතින් ආය අමුතුවෙන් ගමනක් යනවනේ ඒව බලන්න. එතකොට එන ගමනින්ම අපට ඒවත් බලාගෙන ඉන්න තිබුණා. අපි වර්තමාන මොහොතේ හරියට ආවනම් එතමෙට දැන් යනකොට හරි බලාගෙන යන්න. පින්නතුනි කෙසේ වෙතත් අපි මේ කියන උත්සාහ කළේ මේ වර්තමාන මොහොත තුල අපට වැඩි වේලාවක් සිත තියා ගැනීම තමයි චිත්ත භාවනාවලින් කරන්නේ. එතකොට පඤ්ඤා භාවනාවලින් කරන්නේ ඒ හිත එක අරමුණට තියාගත්තු ඒ තැන්පත් බව උපයෝගී කරගෙන ලෝක යථාර්ථය, ලෝකේ නියම ස්වභාවය, අනිත්‍යතාවය නැත්තම් ඇතිවීම නැතිවීම නොනින් දකිනවා. ඒකට තමයි ප්‍රඥාව ජීවත් වෙනු කරනවා කියලා කියන්නේ. සිතේ ඇතිවන සිතිවිලි ගානක් තියෙනවා, චෛතසික 52ක් තියෙනවා. ඒ චෛතසික 52න් ඉහළම චෛතසිකය තමන්ගේ තේහෙරටම ප්‍රබාස්වර කරන චෛතසිකය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තව තියෙනවා මෙත්තා, කරුණා, උපේක්ෂා තව ඒවා තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා ඉස්සරහින්ම යන මහා පහන් කැඹ තමයි ප්‍රඥා චෛතසිකය කියලා කියන්නේ. අන්නේ ප්‍රඥා චෛතසිකයේ ටිකෙන් ටික දියුණු කරව ප්‍රමාණයට තමයි පින්නතුනේ අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. එතකොට ඒකේ අවස්ථා ගානක් තියෙනවා. පල්ලෙහා මට්ටමේ ඉඳන් ටිකෙන් ටික අපි දියුණු වෙනවා. දියුණු වෙලා ඒකේ ඉහළම අවස්ථාව තමයි වර්තමාන මොහොත තුල හිත තියාගෙන හැම මොහොතෙම තමන් ඇසෙන් රූපයක් දකිනකොටම ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ මේ මොහොතේ හටගත්තා නිරුද්ධුණා කියලා දකිනවා. කනෙන් ශබ්දයක් ඇහෙනකොට මේක දන්නවා මේ මොහොතේ හටගත්තා නිරුද්ධුණා කියලා දකිනවා. මෙන්න මේ හැකියාව සිතේ දිනු කිරීම තමයි ප්‍රඥා භාවනාවෙන් කරන්නේ. එතකොට පින්නතුනේ මෙන්න මේ හැකියාවේ දිනු වීම තමයි භාවනාවේ සාරකත්වය කියලා කියන්නේ. එතකොට එතෙන්ට එන්න තමයි අපේ හිත සමාධිමත් කරන්නේ. අපේ හිතෙන් දැන් කරගෙන බොහෝ කාලයක් හිටියා කියලා අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. ඒ මොහොතට හිතට සහනයක් ලැබෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඒක ඒ මොහොතට විතරයි. හරියට ලයිට් එකක් දාලා තියෙනවා වගේ ලයිට් එක නිවුව ගමන් ඔක්කොම ලස්සන ඉවරයි. දැන් අපි කියෝ මේ පින්නතුන් රාත්‍රියේ කාලේ බොහොම ලස්සන උත්සවයකට සහභාගී වෙලා ඉන්නවා. සමහර අය සින්දු කියනවා, සමහර අය නටනවා, ලයිට් පත්තු වෙනවා. ඔහොම ඉන ගමන් එකපාර කරන්න යනවා. අර ඔක්කොම ලස්සනට ඉවරයි. අන්නේ වගේ තමයි පින්නතුනි හිතේ සමතේ දිනු කිරීම. සමතේ දිනු කරපු හිතින් ප්‍රඥාව වැඩි වීම, විදර්ශනාව දිනු කිරීම කියලා කියන්නේ හරියට අර එළිය පහනක් දැල්වල තියෙන වෙලාවේ හරියට ලියුමක් ලියනවා වගේ. ඒ ලයිට් එක පත්තු වෙද්දී අපි හොඳ ලියුමක් ලියනවා. නැත්තම් බණ මාතෘකාවකින් ධර්ම කරුණු ටිකක් ලියනවා. ලයිට් එක ඔෆ් වෙනවා. අර ලියපු ඒවා නැගෙනවද? ලියපුවම කියන්නේ ඇලියපුට පිටර වෙනවා. කරන්ට් එක ගියත් ඒක නැති වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒ සමාධිමත් කරන සිතින් පිනතුනේ අපට ප්‍රඥාව දිනු කරන්න පුළුවන් නම් ඒ දිනු කරපු ප්‍රමාණයට එතනින් නවතිනවා. ඊළඟ දවස් එතන ඉඳන් ඊළඟ ටික දිනු කරන්න පුළුවන්. නමුත් සමතේ කියන එක එහෙම නෑ. සමතය අවිනිශ්චිත දෙයක්. ඕන වෙලා පලයන් යන්න පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරු වාක්‍යිත දිනු කරලා හිටියකෙන් චිත්ත භාවනා දිනු කරලා හිටියකනේ. නමුත් ප්‍රඥා භාවනා දිනුනේ නෑ. දේවදත්ත හාමුදුරුවන්ට ඒකද බර හිතන් තිබුණා. නමුත් පස්සේ ඔක්කොම කේතනා ගියා. ඒ වගේම සමහර ඇත්තන් ඉන්නව බොහෝ කාලයකට හිතේ පංච නීවරණ දුරු කළා. තමන්ගේ හිතේ සමතේ දිනු කර වැත්තන් ලෝකේ ඉන්නවා. ලෝකේ හිටියා. නමුත් ඒවත් කියන තුනේ කවදාහරි දවස් මේ මාටපත් වෙන ඊට පස්සේ පල්ලෙහා ප්‍රඥාව තියෙන ප්‍රමාණය ආයේ එය පටන් ගන්නට ඕන. එතකොට බුදුදහමෙන් කරන්නේ භාවනාව තුලින් කරන්නේ එක පැත්තකින් සමතේ දිනු කරනවා, එක පැත්තකින් විදර්ශනාව දිනු කරනවා. මේ දෙකම එකම වැඩගත්. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී සාමාන්‍ය දේශනා කරන ක්‍රමය තමයි සිල්වත් වෙලා හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් සිතින් අනිත්‍යතාවය බැලීම තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී වර්ණන ක්‍රමය. හැබැයි සමහර සුවිශේෂී අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේට සමහර සුවිශේෂී ප්‍රඥාවන්ත පුද්ගලයන් මුණගැහිච්ච වෙලාවෙදී සමහර සැරේ සාඳුර වෙන්න පුළුවන්, බාහිර දාන කිරේ වෙන්න පුළුවන්, තවත් ඒ වගේ අය ඉන්නවා. මේ වගේ බුද්ධියේ ඉහළටම දිනු වෙච්ච අය දැක්කට පස්සේ බුදුහඳුර කරන්නේ ප්‍රඥා භාවනට අදාළ ඍජු අනුශාසනාවක් කරනවා. එකපාරම ප්‍රඥාව දිනු වෙන විදිහට අනුශාසනාවක් කරනවා. ඒක හැම වෙලාවම නෙවෙයි, ඒක සුවිශේෂී පුද්ගලන්ට ඒක සඳහන් කරන්නේ. ඒ අය බොහෝ විට සතරම් වා සමතේ දිනු කළා එක විතරම හිත සමාධිමත් කරන දක්ෂයයට තමයි ඒක කරන්නේ. ඒක ඇතමිට ප්‍රඥා පූර්වංගම නැත්නම් විදර්ශනා පූර්වංගම සමතේ කියලා අපි කියනවා. විදර්ශනා මුල් වෙලා සමතේ පැත්තට වෙනවා, හිත එකම කරනවා. සමත පූර්වංගම විදර්ශනා විදියට වැඩිපුර සඳහන් කරන්නේ සමතේ කාලයක් දිනු කරලා විපස්සනාව දිනු වෙන ක්‍රමය. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් අදාපි ප්‍රගුණ කරන්නේ තේකම. එනිසා තමන්ගේ භාවනාව තමන් කරන දේ පින්වතුනි සුළු හරි දෙකින් ආරම්භ කරන්න. මුලදී දවසට විනාඩි දෙකක් කරන්න කමක් නැහැ. හැබැයි ඒක පින්වතුනි නොබඩවාම කරන්න. ඒක ටිකෙන් ටික දිනු කරන්න. ඒ දිනු කරන ප්‍රමාණයට තමන්ගේ ජීවිතේ වෙනසක් දැනෙනවා. එක පැත්තෙන් තමන්ගේ කුසලයේ දිනු වෙනවා, අනෙක් පැත්තෙන් සිතේ එකඟ බව දිනු වෙනවා. අනිත් පැත්තෙන් බාහිරින් එන බාහිර අරමුණු තුළින් තමන්ගේ හිතගෙන පීඩා එන්න එනම අඩු වෙනවා. දැන් අපි නිතරම ඉන්නේ නිතරම අඩන්න බලාගෙන ඉන්නේ. බාහිර අරමුණකින් හිත පොඩි වේගිනුත් කලකිරෙන ස්වභාවයෙන් තමයි අපි ඉන්නේ. අන්න එහෙම කියන අපේ හිත අභ්‍යන්තර පැත්තෙන් ලොකු ආරක්ෂාවක් රැකවරණයක් දමා ගැනීම තමයි අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මෙතෙන් පිටතනේ ආරම්භයේදීම අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බුදුදහමේ භාවනා ක්‍රම ගැන සඳහන් කරද්දී බුදුහාඳුරෝ විශේෂ කාරණයක් දේශනා කරනවා. ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්තවානං කයං වදාමේ නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ආස්ත්‍රාක්ෂය කිරීම නැත්නම් දුකෙන් නිදහස් වීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ පස්සතෝ කියලා කාරණා දෙකක් තියෙනවා. දන්න කෙනාට, දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද, මොකක් දකින්න කෙනාටද මේ දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට, දකින්න කෙනාට කියලා. දුක ඇති වෙන්නේ කොහොමද? ඒ දුක නැති කරන ක්‍රමය කොහොමද කියන එක ගැන සම්පූර්ණයෙන්ම නැතුණත් සාමාන්‍ය හරි අවබෝධයක් අපට අභ්‍යන්තරයේදීම ආරම්භයේදීම තියෙන්න ඕන. කිනුතුනි මේක ඉතාම අවශ්‍ය කරන කාරණයක්. අපේ අන්තිම විදියක දුකක් හෝ සතුටක් ඇති වෙනවා නම් සාමාන්‍ය ලෝකයේ ලක්ෂණය තමයි කිනුතුනි. අපි ඇසින් දකින රූපය, කනෙන් අහපු ශබ්දය, නාසයෙන් ගත්තු ගඳ සුවඳ, දිවෙන් ගත්තු රසය, ශරීරයෙන් ලැබුණු පහස නැත්තම් හිතට ආපු අරමුණක් තමයි අපිට දුකක් හෝ සැපක් ඇති වෙන්නේ. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ හිත ඇතිවන මානසික දුක් වේදනා වලින් නිදහස් වෙන්න. සමහර කෙනෙකුට නැටෙන්න කැමති නැහැ ඒක පාර නිවන් දකිනනේ. කමක් නැහැ කෙනෙකුට. නමුත් අපි කවුරුත් කැමති දුකෙන් නිදහස් වෙන්න. දුකින් නිදහස් නැකමැති කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංකේ සත්තා සුඛාමානි දුක්ඛ පටිපෝණානි කියලා. සැපකට කැමති දුකට අකමැති. ඒක තමයි මිනිස්යන්ගේ විතරක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න සියලුම සකාසිය උපාවගේ පටන් හැම සත්‍යෙකම ස්වභාවය එක. ඒතකොට පිනදින බුදුදහම අනුව අපි තේරුම් ගන්නට ඕන කොහොමද අපේ දුක හටගන්නේ කියන කාරණය. අපේ දුක හටගන්නව නම් හටගන්නේ වෙනතුනේ අපි අතීතයේ දැකපු කාරණයක් මතක් කරනකොට. අන්නේ මතක් කරගන්න කාරණය දැන් සජීවීව කියන දෙයක් විදිහට හිතලා අන්න ඒ හිතන දේ නිත්‍ය හැකියාවෙන් තමයි දුක හටගන්නේ. මේක තමයි පින්නතුනේ දුකේ නියම ස්වභාවය. අපි ඇසෙන් දැක රූපයක්, කනෙන් අහන ශබ්දයක්, මේ අපේ ඉන්ද්‍රියයන් හයෙන් ගත්තු අරමුණක් පිළිගන්නකොටම අපට හිතෙනවා ඒ දේ දැනුත් ඒ විදියටම තියෙනවා කියලා. දැන් තමන්ගේ දරුවා ගැන වෙන්න පුළුවන්, වාහනේ ගැන වෙන්න පුළුවන්, තමන්ගේ ගෙදර කෙනෙක් ගැන වෙන්න පුළුවන්, තමන්ගේ යහළුවෙක් ගැන වෙන්න පුළුවන්, තමන්ගේ රැකී රක්ෂා කරන ස්ථානය වෙන්න පුළුවන්. දෙයක් පිළිගන්න කොටම තමයි හිතෙන්නේ ඒ දේ ඇත්තටම ඒ විදියටම තියෙනවා කියලා. දැන් තමන් ඉස්කෝලේ ළමයෙක්ගේ දෙයක් පිළිගන්නකොට දැන් හිතෙන්නේ ඒ ළමයා ඒ හිටිය පන්තියේ ඒ කුටුවරෙම මෙහෙම ඉන්නවා කියලානේ. දැන් අර ඉස්කෝලේ වහරනේ නේ ඉස්කෝලේ නෑ. ඒ ළමයා දැන් ගෙදර කියලා කරගෙන ඇත්තේ. නැත්තම් ටීවී එකක් බලන බල ඇත්තේ. නමුත් අපිට හිතෙන්නේ ඒ ළමයා තමන්ගේ අත්දැකීම වෙනකොට වෙච්ච සිදුවීම ඒ වෙලාවේ ඇඳගෙන හිටිය අඳුමන් ඇඳගෙන ඒ විදියට පන්තියේ කුටුවරේ ඉන්න ළමයා තමයි තේරෙන්නේ. එහෙම දැක්කට කවන්නෑ පිළිතුනේ. හැබැයි දකින්නකොට තමන් දක්ෂ වෙන්න ඕන. තමන් ඒ දකින්නේ දැන් සිද්ධිය නෙවෙයි අතීතයේ නිරුද්ධ වෙච්ච සිද්ධිය. ඒ දකින්නේ තමන්ගේ මනසෙන් තමන් සිහි කිරීම කියන එක තමන් දකින්නවා. ඒ දැන් සිහි කරන දේ මනසේ පොතනවත් ස්ථිරව කියන දෙයක් නෙවෙයි. හිතේ හැකියාවක් තියෙනවා සති කියලා චෛතසිකයක් තියෙනවා. That is one of the abilities of consciousness. ඒක මනසේ තියෙන එක්තරා හැකියාවක්. ඕනම වෙලාවක අතීත සිද්ධියක් සිහි කිරීමේ හැකියාවක් මනසට තියෙනවා. හැබැයි ඒක කියන්නේ නැහැ මනසේ පොළවත්තේක ස්ථිරව තැන්පත් වෙලා තියෙනවා කියලා. ඒක ඒ මොහොතට හේතුඵල ධම නිසා හටගන්න දෙයක්. ඒක හරියට Taman කණ්ණාඩියක් ළඟට යනකොටම ඒ මොහොතේ ඒ හේතු පිටින් නිර්මාණය වෙච්ච තැන තමන්ට කණ්ණාඩී රූපයක් පේනවා. හැබැයි ඒ කණ්ණාඩී රූපය පේනුනට කියන තුනේ ඒ කලින් නිමිති දෙයක් නෙවෙයි. ඒ වගේම තමන් එතනින් නික්මලා යනකොට මේක ඉතුරු නැතුවම නැති වෙනවා. තමන් දැන් කුමක් හෝ සිතුවිල්ලක් සිතනවා නම් ඒ සිතුවිල්ලේ ස්වභාවයක් ඒකමයි. කන්නාලේ ළඟට කියන වගේමයි ඒ හේතු ටික නිසා ඒ මොහොතේ නිර්මාණය වුණා. ඒක ඒ හිතල හිතුවිලි වලවත් වෙනවත් එක්කම කන්නාලේ ළඟින් තමන් ඉවත් වුණා වගේ ඒක එතරම් පොඩ්ඩක්වත් ඉතුරු නැතුව නිරුද්ධ. හැබැයි ආයි මාරක් කන්නාලේ ළඟට යනකොට තේන්නේ කලින් හිටිය වගේම කෙනෙක් තමයි පේන්නේ. කලින් මොනම තමයි පේන්නේ. එතන කලින් සමාන මොනක් තේරුණා කියලා ඔබ හිතනවද? කලින් කෙනෙක් රූපය ඔබ නැවත එනකන් හිටියා කියලා නෑනේ. එතකොට දැන් අපි බලන්න අපි එහෙම හිතන්නේ අපි බුද්ධිමත් නමේ නම වෙනස් හදේ බලන කෝසෙත් හරි බලන්නේ හරි ඒ තරම් හිතන්නේ කොහොමද? යනකොට හැම වෙලාවෙම පේන එකම සමාන රූපයක්. ඒ නිසා කවුරුහරි කෙනෙක් එක වගේම කෙනෙක් ඇතුළේ ඉන්නවා කියලා තමයි හිතන්නේ. එයා දන්නේ නැහැ එයා එතන ඉවත් වෙනත් එක්ක මේක නැති වුණා කියලා එයා දකින්නේ නැහැ. දකින්නේ විතරක් නෙවෙයි එයා හිතන්නේ බාහිර රූපේ තියෙන කියලා. අපේ ඒ සිද්ධියම තමයි වෙන්නේ. අපි රූපයන් දකින කොටම අපිට හිතෙන්නේ මේ බාහිර කෙනා තේරෙන විදිහට තමයි තේරෙන්නේ කියලා. බාහිර ඉන්න කෙනා තමයි මේ තේරෙන්නේ කියලා අපිට හිතෙන්නේ. පිනතුනේ හොඳ කල්පනාවකින් ඉන්න බුදුදහමෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි කියන්නේ. බාහිර කණ්ණාඩියක් නැහැ කියලා කියන්නේ නැහැ. කණ්ණාඩියක් තියෙනවා. හැබැයි කණ්ණාඩිය නිර්මාණය වෙන රූපය මේ සතර මහා භෝත රූප නිසා පඩවියාපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භෝත රූපේ ඒකරස්සීමේම බාහිර තියෙනවා. හැබැයි ඒ තැනත්තා පුද්ගලයේ විදියට දෙයක් විදියට අහවලා විදියට මේ ටික නිර්මාණය කරගන්නේ තමයි යන්නට. තොට මේ අහවලා මේ කෙනෙක් කියන පුරාගෙන දැකලා මේ මගේ අම්මා. අපි කියන පුර මේ මගේ නැන්ද කියලා. පොඩි ළමෙක් කියන පුර මේ අපේ ආච්චි කියලා. අපි කියනවා මේ අපේ දායකන ඕන කෙනෙක් කියලා. තොට එක එක අය මේ බලන විදියට තමන් අභ්‍යන්තර තමන්ගේ සංස්කාර අවිද්‍යා කර්ම නිබ්බති ලක්ෂණ අදි මේ හේතු ටික අභ්‍යන්තරයේ තියෙනවා. ඒ හේතු ටිකට අනුව තමයි මේ අහවල් කෙනා කියලා නිර්මාණය කරගන්නේ. ඒ නිර්මාණයේ දීමත් වෙන තුනේ කලින් එක විදියට විකල්පවලටම කිවිතරයක් නෙමෙයි. ඒ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමයි ඒක තියෙන්නේ. දැන් ඇතැම් විට කෙනෙක් කලින් වා උදව් කරපු කෙනෙක් කලින් වෙනුනේ හරිය හොඳ කෙනෙක් කියලා. ඒ කෙනා නැත්නම් මේට මොකක් හරි යන්නේ අතින් අඩු පාඩුවක් කියලා දැන් යාදක බලන්නේ කොහොමද? දැන් විතර වගේ hina වෙලා නෙමෙයි දැන් බලන්නේ. දැන් ඊට පස්සේ මේ පැත්තේ අර ඒක වෙනස් කරගෙන. බාහිරින් නෙමෙයි වෙනස් වෙන්නේ මේ පැත්තේ Taman අර කලින් බලල සතුටු වෙච්ච කෙනා තමයි මෙන්නේ. මේ පැත්තෙන් දැන් යා අරම කෙනෙක් යා දැන් අර වගේ කතා කරන කෙනෙක් කියලා කියන කෙනෙක් යා හොඳ නැහැ. එහෙම කියලා තමයි දැන් බලන්නේ. එතකොට මේ අභ්‍යන්තරයේ පැත්ත වෙනස් වෙනකොට අර බාහිර දේ තේන සතර මහා භූත රූප එකතු වෙලා තියෙන මේ දේ වෙනස් කරලා අපේ බාහිර වෙනස් වුණා නෙවෙයි මේ අභ්‍යන්තරයේ ස්වභාවය අනුව ඒකත් ඒ මොහොතට ඇතුල් වෙච්ච දෙයක්. මෙන්න මේ ස්වභාවය දිනු පිළිම තමයි පින්නතුනේ ධර්මයෙන් කරන්නේ භාවනාවෙන් කරන්නේ. ତେଣୁ මෙන්න මේක උපරිම වශයෙන් දිනු කරලා බාහිර රූපයක් නිර්මාණය වෙන අවස්ථාවෙදීම තමන් දක්ෂ වෙනවා මේක ඒ මොහොත තුළ නිර්මාණය වෙච්ච මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඒක කලින් තිබෙන මෙදෙන්තාව නෙවෙයි මේ වර්තමානයේ අනාගතේ යන දෙයක් නෙවෙයි කියන එක දකින්න තමන් දක්ෂ වෙනවා. පිනොතින බුදුරහමෙන් ඉතාම වැදගත් පාඩයක් අපි නිතරම හැම දේශනාවකදීම කරනවා. මේ පිනොතන අපිට මේ හැදෙන සමහර හෑන්ඩ් අවුට් එහෙම බැලුවටින් හොඳ කල්පනාවෙන් බැලුවටින් තේරෙයි. එක වාක්‍යයක් අපි නිතරම සඳහන් කරනවා බොහෝ විට. මතකදී මොකද කියලා? ඒ තමයි පිනොතනේ අවුත්වා සම්බුතං හොත්වා නවගෙද්දි කියන කතාව. Not being occurred come to occurrence, being occurred will not go to occurrence. අතීතයෙන් වර්තමානයේ නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නේ නැහැ කියන කතාව. පින්වත්නි මට හිතෙන විදිහට බුදුදහමේ වෙන කර්ම අතරින් මෙතරම් වැදගත් මෙතරම් වටිනා පාඩයක් මට නම් තාම නැහැ. එනිසාම තමයි කියන්නේ අපි හැම හැන්ඩ්අවුට් එකම මේ කාරණය පරිපාලයක් එක්කම හරි නැතුව අදහස විතරක් හරි හැම කද්දකාවකම කොතන හරි තැනක් ඇතුළත්ද. ඒක හරියට කියනතනිය හරියට ඩයමන්ඩ් එකක් වගේ කියලා හිතන්න. හරියට මැණිකක් වගේ කියලා හිතන්න, දියමන්තයක් වගේ කියලා හිතන්න. මේකම තමයි කියනතුනේ මේක දැනගැනීම තමයි. මේක දැනගන්න තමයි අපි මේ කාලේ වදුනේ. අපි සතර හුඟා ආත්ම භව ඉපදිනා යටි බොහොම දුෂ්කර සාමාන්‍යයි. සමහර ආත්ම භව වලදී අපි ඉපදෙලා තියෙන්නේ වාග් ලක්ෂණ මා ප්‍රඥාන්තව. නමුත් ඒ කාල ළඟට දැනෙද බුද්ධ ශාසනයක් නොලබනා වෙන පුළුවන්. ඒ කාලවල අපි ප්‍රාර්ථනා කරන්න ඇති අනේ මේ වගේ කාලයක නෙවෙයි ප්‍රඥාව දිනු කරන්න පුළුවන් කාලයක අපි ඉපදෙන්න බුදුවරේ කියන කාලෙක ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඇති. එහෙම ප්‍රාර්ථනා කරමින් යන අතරේදී අපිට බුද්ධ ශාසන ලැබෙන්නේ නැති. ඒ ලැබෙන්න කාරණා ඈත දුෂ්කර පරාතර ඉපදෙන්නේ නැති. ඇතැම්ම බුදුහාමුදුරගෙන වචනවත් අපට නොඇසෙන ඇති සමාන කාරණා. ඇතැම්ම බුදුහාමුදුරෝ වැඩ සිටින ප්‍රදේශයක අපි ඉපදෙන්නේ නැති. ඒ කාලවල ඇතැම්ම ආංග විතර වෙන්නේ නැති. මන්ද බුද්ධිත වෙන්නේ නැති. සමහර කාලවල නොයෙක් විදිය රෝග පීඩා වලින් මුළු ජීවිත කාලම අපි ගත කරගෙන යන්න පුළුවන්. සමහර කාලවල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් අපි ඉතිහාරෙන්න පුළුවන්. අන්නේ කාලවල අපි ප්‍රාර්ථනා කරන්නේ නැති අනේ මේ වගේ හෙට දුක් නැතුව හොඳ නිරෝගී ශරීරයක් ඇතුව හොඳ ප්‍රදේශයක හොඳ ආර්ථික පහසුකම් සහිතව හොඳ වටහාගෙනක ඉපදෙන්න ලැබුණොත් මම ඔක්කොම කැපකල ධර්මයේ හැදෙනවා කියලා අනිත් ඔක්කොම වලට වඩා ප්‍රමුඛත්වය ධර්මයට දෙනවා කියලා සපත වෙන්නේ නැති. දිවුරා කොරඳුනේ නැති සමායත අපි. තිනතින හිමය තමයි අපි. ඒ බොහෝටකට අමතකයි. ඒ අමතක වෙච්ච කාරණා නැවත මතක් කර දෙන්නේ පින්තුනේ නිරෝගී පහළ වෙන සත්පුරුෂයන් අපිට මේ කාරණා නැවත මතක් කර දෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ මේක. අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි පින්තුනේ. මේ පින්තු නාලේ කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල මානවකේ අහලා තියෙනවා. ජෝතිපාල ගැටේ කාණ කියලා දෙන්නේ කියන්නේ. අපේ මතම විතර කියනවා. එතකොට පින්තුනේ ඒ ජෝතිපාල කියලා යාළුවෝ නීතිවත් යාළුවෙක් ගැටේ කාණ කියලා. ඒ ගැටේ කාණ කියන යාළුවෝ පින්තුනේ අනාගාමී වෙලා ඉන්නේ. යා මහණෙනු වහන්සේව තිබුණා. නමුත් තමගේ වයෝ වෘද දෙමාපියන්ට උපස්ථාන කරන වෙන නිසා එයා මහණුනේ නැහැ. ගිහි ගෙදර ඉඳලා අම්මා තාත්තව පෝෂණය කළා. ඉතින් මෙයාට යාළුවෙක් හිටියා ජෝතිපාල කියලා. ජෝතිපාලට කිව්වා ජෝතිපාල මෙහෙම රෝගී බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහල වෙලා ඉන්නවා. අපි යන් ගිහලා බලන්න කියලා. බොහෝ වාර ගණන් කිව්ව කෙනෙක් කැමතිුනේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ පන්තර ළඟ ගඟක් තියෙනවා ගඟට නාන්නම් කියලා. ඒකට කැමති වුණා. ගන්නේ නාන ගියාට පස්සේ පින්නොතේ නාලිය මාන පස්සේ ඇඳුමිය මාන කරගත්තට පස්සේ කෙස් පැටියෙන් අල්ලගෙන එක්කන් වෙන සූදානම බුදුහාමරණ දැන් පන්තරට කිව්වේනේ එක්කන් නම් දෙවි. ඊට පස්සේ පින්නොතේ මේ යාළුවෝ මොකද කිව්වේ? මෙයාට ඕන නම් එවලේකින් ඩඟ කරලා යන්න තිබුණ කැනල යන්න තිබුණ නම් මම කල්පනා කළා. මගේ යාළුවා කනදාවක් මට ජීවිතේ වැරදි දෙයකට පොරඹවන්නේ. මෙච්චර මට කියන්නේ මොකක් හෝ අරුතියක් තියෙනවද කියලා කල්පනා කළා. ඊට පස්සේ ඔහු කමන්න යන්නේ. ඉහළ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. බණ ඇහුවට පස්සේ පින්වතුනි මෙයා මොකද උනේ? මෙයා මහණෝ. මේ මහණුනේ කවුද පින්වතුනි? ඈ මේ ජෝතිපාලයෙන් ගැස්සටින් අල්ලගෙන ඉන්න අමාරුම කෙනායි කවුද මේ? මේ පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගියා ගිය සම්බුත් සතර සාසනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සාරත්ත්ංගේ කාලපලක්ෂයන් පෙරම් පුරලා අපමණ පරිත්‍යාගයක් කළා බුදුරජාණන් වහන්සේලා 23 නමකගේ නියතුවර ලබාගත් කෙනෙක් නිකන් කියන්නේ එහෙම කෙනාට උනත් පින්වතුනි කාලකුරි වැඩි යනවා මේ මඟ හැබැයි නැවත ශනිපල් ඉස්මතු වෙනවා ඒක තමයි ලක්ෂණය. ඉතින් එවැනි උත්සමයන්ටත් මෙහෙමනම් වෙනතුනි අපට මේ මාගේ වැස්ස යාමක් කලින් කරලා. ඒ වැස්ස යාම දෙන්නේ වෙනතුනි අපි බුද්ධිමත් නම් ශනිපව අපට කියලා මාර්ගයෙන් නැවත ධර්මමඟට එන්න පුළුවන්. වෙනතුනි ඒ යාළුවා ඒ ජෝතිපාලන් කියන යාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනය පැවිදි වෙලා නියත විරණ ලබාගත්තා. නියත විරණ ලබාගත්තු ඒ ජෝතිපාල මානවකේ තමයි වෙනතුනි මේ කාලේ ලෝකෙ පහළ වෙලා සම්මා සම්බුද්දත්වයටපත් වුණා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ ගෞතම බෝසත්යන් වහන්සේ අවුරුදු 29 ගිහිලි ඉන්නේ කියලා කයිද වෙනකොට ඒ තමන්ගේ අතීත මිතුරාට පිළිකර දුන්නේ කවුද? සිවුරු පිළිකර දුන්නේ කවුද? ගැටේ කරන මහා ප්‍රඥා කියන ඔබ පොඩි කලහන දෙයක්. ඔහු දැන් දිනුතුනේ බ්‍රහ්ම ලෝකයේ ඉන්නේ. ඔහු අනාගාමී වෙනම බඹරු එකතුලන් දැන් ඔහු රහතන් වහන්සේ කෙනෙක් කියලා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර ගණනාවක් සඳහන් වෙනවා මේ අතීත මිතුරා තමන්ගේ මේ කරන් මිතුරන් හොයාගෙන අවස්ථා. ආවිදෙන් එකේ දාම නැවෙන්නේ නේද කොහොමද මගේ කරණ යාළුවා කියලා මේ බ්‍රහ්ම ලෝකෙදල පිටින් පිට මේ ගැටේ කර ඇවිල්ලා තියෙන අපේ ගෞතම බුදුහාමෙන් පින්නතුනි ඒ කෙස්සටින් අල්ලගෙන ගිහිල්ලා ඒ තැනත්තා සම්මුතදටපත්ලා කෙරිමන් පාරක් ගියා. අර යාළුව නාම රත්නෝගේ ආතනංශික නිවිදි තිනවා. මේක තමයි පිළිතුරින් අතර ස්වභාවය. එනිසා අප මේ ලැබපු දුර්ලභ අවස්ථාව ලබා ගැනීම පිළිතුරුනි මේ ධර්මයේ තාම ගැඹුරම තැන ස්පර්ශ කරන්නේ. සාමාන්‍ය කතා ටිකක් අහලා අනේ හරියම හොඳ බලන් ඉවි හරියම සතුටට පත් වෙනවා යන හොඳට hina yana බලන් කියලා. එහෙම අහලා යන නෙවෙයි වෙනුත්ින් අපිට මේ අවස්ථාව ලැබෙන්නේ. ඊට වඩා ගැඹුරින් බුද්ධිමත් ධර්මයේ ස්පර්ශ කරන්නයි අපිට මේ අවස්ථාව ලැබුණේ. එතෙන්දී වෙනුතුනි මෙන්න මේ අහොත්වා සම්බුතං පුත්වා නැවරිස්ති කියන කාරණය පෙර නොතිබිය හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ පටිච්ච සමුප්පාදය මුල් කරගත්තු මේ දර්ශනයේ තමන්ගේ දැක්ම සම්පූර්ණයෙන්ම ඍජු කරගන්නටයි ස්ථාවර කරගන්නටයි අපිට මේ අවස්ථාව ලැබුණේ. අපිට මේ පහසුකම්ක ලැබුණේ මේක පිනොතුනේ භාවනා වශයෙන් දිගටම වැඩිමේ ආනිසංස සමුදෙන් කියන දෙයක් නෑ. මේක පිනොතුනේ අසූ සැනක් ගන්න මොහොතක්. ඉතාම සුළු මොහොතක් මේක හිතුවත් පිනොතුනේ තමන් ජීවිත කාලෙම කරපු දාන සීල මෛත්‍රී භාවනා ඔක්කොම ටික ආනිසංසයක වැඩි එක මොහොතක් මේක හිතන්නේ. ධර්මයේ තාම පැහැදිලිව සඳහන් කරනවා ඒ චිත්තන මොහොත තුළ පිළිඳිනේ අපේ ප්‍රඥාවේ ඉහළම තලයෙන් තියෙන. දැන් තමන් චේතන සිතවිල්ල කියලා කියන්නේ අතීතයෙන් මෙහෙතාව පිටක් නෙවේ. මේ මොහොතේ තමන්ගේ මනසේ ක්‍රියාකාරී කියනවල මේ මොහොතේම හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙලා ඉතුරු නැතුවම යන සිතවිල්ල කියන එක තමන් දකින වාරය පුරු කර ගැනීම තමයි ධර්මයේ ප්‍රවණ කිරීම කියන්නේ. අන්න ඒක ස්ථාවර කරන්න එකපාර අමාරු නිසා තමයි අපි සමතේ වඩන්නේ. ඒ සමතේට පහසුවක් වීම සඳහා තමයි කයවැතේ සමර කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. මෙන්න මේ ගමන් මගේ දෙපින්නතුනි භාවනා මගේදී මෙන්න මේ සතර කමනහන් කියලා ප්‍රධාන මූලික භාවනා හතරක් තියෙනවා. ඒකත් හතර කමඨහන් කියනවා. කමඨහන් කියන්නේ මෙඩිටේෂන් ටෙක්නික්ස් කියන එක. සමහර කමඨහන් කියන්නේ සිංහල භාෂාවෙන් සමාන දෙයක් තේරෙන්නේ නැහැ. භාවනා කරන විදි කරන වේද. එතකොට තියෙනුනේ මේ හතර මොනවද? බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති. බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය මරණසතිය කියන මේ හතර. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සතිය. හතර මතකද? ආයි කවුරුත් මතකින් කියන්න බලන්න. බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, මරණානුස්සති භාවනාව. මෙන්න මේ හතරට කියනවා සතර කමඨහන් කියලා. නැත්නම් චතුරාර්ය භාවනා කියලා කියනවා. ආරක්ෂා කියන ආරක්ෂාවන්. ආරක්ෂකයන් හතර දෙනෙක්. තමන්ගේ හිත ආරක්ෂා කරගන්න තමන්ට හතර පැත්තෙන් ඉන්න ආරක්ෂකයන් හතර දෙනෙක් වගේ. එතකොට බුද්ධානුස්සතිය මොකද කරන්නේ? බුද්ධානුස්සතියෙන් කරන්නේ මේ ධම්ම කියන ශ්‍රද්ධාව වැඩි කරනවා. මේ පිළිබඳව විශ්වාසනියත් කොන්ෆිඩන්ස් එක ඇති කරනවා. බුදුහාමුදුරුවෝ ගුණ දැක දැක ධර්මයේ ගුණාංග පැහැදිලි කර කර සංගරන්නේ ගුණ දකිනේ මමත් මේ මගේ යන්න ඕන කියලා විශ්වාසයේ තහවුරු කිරීම තමයි බුද්ධානුස්සති භාවනාවෙන් කරන්නේ. ධර්මයේ සඳහන් වෙනවා පිළිතුරු ශ්‍රද්ධාව වැඩි වුණාට පස්සේ ඒ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය මොකද කියලා? ඒ ශ්‍රද්ධාව නිසා පිළිතුරු තමන්ට තමන්ගේ මේ සම්මස් නහර පසාරු කරගෙන ඇට ඇට මිදුල වලට යනවා කියලා කියනවා. මේ ධර්මයේ ඇතුළේන උනන්දුව මේ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක නේද මම ඉපදලා ඉන්නේ. මේ වගේ වටිනා ධර්මයක් තියෙන කාලෙක නේද මම ඉපදලා ඉන්නේ. මේ වගේ වටිනා ධර්මයක් පිළිපැදපු ලෝකයේ පහළ ලැබිය ප්‍රඥාවන්ත ලස්සනම බුද්ධිමත්ම අය හිටපු ශාසනයකට නේද මම මේ පාතවන්නේ කියන හැඟීම ඇති කරගෙන තමන්ට මේ ගමන ගියන උනන්දුවක් ඇති වෙනවා. අන්න ඒක තමයි බුද්ධාංශයේ භාවනාවෙන් කරන්නේ. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ පිළිතුරු මේ ධර්මංග තුල තමයි නිතර සිතට පීඩා දෙන කාරණාවක් තියෙනවා. මොකද මේ කාරණය අනිත් පුද්ගලයන් හෝ දේවල් පිළිබඳව තමන්ගේ හිතේ ඇතිවන නිරසක බව හිතයමනාපේ. මෙන්න මේ අමනාපය ඇති වෙනකොට පින්නතුනි අපට හිත දින කිරීමට භාවනා කරන්නේ දෙන්නේ නැහැ. අමනාපය කියන එක ගැන නිතර නිතර හිතනවා නම් පින්නතුනි ඒක හිතට ලොකු පීඩාවක් අපට. අන්න ඒ පීඩාවෙන් හිත මුදවා ගැනීම සඳහායි මෛත්‍රිය වඩන්නේ අපි. ඒ නිසා හිතේ ඇතිවන ගැටීම අමනාපය දුරු කරගන්න අපි මෛත්‍රිය වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිතුරේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ ධර්මමාර්ගයේ ආරම්භයේදීම විනීය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියලා. මේ ධර්මමාර්ගයේ ආරම්භයේ මෙම තමන් ඇති කරගත්තු ලක්ෂණ දෙකක් තියෙනවා. දුර්ගණිත ලක්ෂණ දෙකක් තියෙනවා. මොනද ඒ ලක්ෂණ දෙක? අවිජ්ජා දෝමනස්සං කියලා. අවිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, දැඩි ආශාවයක් තියෙනවා. දැන් මේ තුන හැමදෙයක්ම දැඩි ආශාව කියන එක ඇත්තටම දුර්වල තියෙන එක ඉක්මවල තියෙනවා. ඒ නිසා තමයි ඔබත් මෙතන ඉන්නේ. නැත්නම් ඔබත් මෙතන ඉන්න බෑ. මේ මොහොතේ ඔබ දැන් වෙන දේවල් යොමුනේ. යම් කිසි පරිඥානයක් කළා තමයි ඔබත් මෙතන දැන් මේ වාඩි වෙන්නේ. අනිවාර්යයෙන් තමගේ වාහනේ ගෑස් දෙක හරි කැප කරලා නැවෙන්නේ නේ. එහෙම හරි පරිඥානයක් කළා තමයි දැන් මේ ඒකවත් නැත්නම් මේ ධර්ම ඔබට ලැබෙන්නේ නැහැ. අන්න ඒ අඩුව තමයි දැන් දුරු කරගන්න තියෙන්නේ. ඒ වගේම දෝමනස්සය, හිතේ ඇතිවන දෝමනස්ස, වෙනත් පුද්ගලයන් හරි දෙයක් පිළිබඳව හරි හිතේ ඇතිවන අමනාපය දුරු කරගන්න ඕන. අන්න ඒක දුරු කරන් තමයි පිළිතුරේ අපි මෛත්‍රිය වඩන්න ඕන. හිතෙන් එන ද්වේෂයෙන් අමනාපයෙන් හිත රැක ගැනීම සඳහා කරන කමඨහන තමයි භාවනාව තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. ඊළඟ පිළිවෙතේ අසුභ භාවනාව. අසුභ භාවනා කියුව ගමන්ම විශේෂයෙන් මේ රටේ නැත්තන් එක පාර හිතේ ලොකු ගැටමක් ඇති වෙන්නේ. මේ මොනවද ඉගෙන ගන්න කියලා. පිළිතුරේ මේකට හේතුව තමයි අපි මේකේ නියම අර්ථය දැනගෙන ඉන්නවා. අසුභයෙන් කරන්නේ හිතේ කලකිරීමක් ඇති කරලා බොහොම අකර්මණ්‍ය පුද්ගලයෙක් කරන එක නෙවෙයි. අපේ ශරීරයේ ඇත්තටම තියෙන ස්වභාවය පැහැදිලි කරගෙන තමන්ගේ ශරීරයටත් අනිත්‍යගේ ශරීරවලටත් තියෙන දැඩි බැඳීම රාගය අඩු කිරීම තමයි මේ අසුභ භාවනය කරන්නේ. සාමාන්‍ය අසුභ භාවනාවක් මෙනෙහි නොකරන කෙනෙක් පුද්ගලයේ ඇසුරු කරන්නේ සහ පුද්ගලයේ සමීපව ඉන්නේ ඒ පුද්ගලයාගේ බාහ්‍ය රූපේ ලක්ෂණට තියෙන කන්දරය. මේ ඇතුලේ තියෙන දේක් එළියට ආපු ගමන්ම ඇතැම් විට ඒක නාස්තරලන්න පුළුවන්. පින්නතුනේ අපි හරින් මේ දේ අවබෝධ කරගෙන අපි බුද්ධිමත් ඇසුරු කරොත් බාහිර ලක්ෂණ තියෙන වෙලාව විතරක් නෙවෙයි බා අභ්‍යන්තර දෙයක් එළියට ආපු වෙලාවේදී ඒක නට කලින්ටත් වඩා අනුකම්පාව මෛත්‍රිය පිටම් කරනවා. පින්නතුනි මේක දැකපු කෙනෙක් සාමාන්‍ය කෙනෙක් අපේ ශරීරයේ දෙයකින් සාමාන්‍ය දෙයකින් නෙවෙයි පින්නත් මෙලඩියක් තමයි තමන්ගේ බලන කෙස් ගහන වෙනත් කෙනෙක්ගේ කෙස් ගහන තමන්ගේ කෑම භාජනයට ගියොතින් තමන්ගේ හිතවත්ම කෙනෙක් වෙන පුළුවන් සමහර විටනේ. තමන් වාක් ආදරය කරන කෙනෙක් වෙන පුළුවන්. ඒ කෙනාගේ මොනක් කෙස් ගහක් හරි නියපොත්තක් හරි බැරි වෙලාවත් තමන් කෑම කන වාදනයකට එහෙම වැටුණොත් මොකද වෙන්නේ? අර හිතවත්කම ඉවරයි ඔක්කොමනේ. පින්නතුනේ ඒ දහම නොවැළෙන කෙනා දහම වඩන කෙනා පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩිනකොට ලාදුරු රෝගීන් ලාදුරු කියන රෝගයක් තියෙනවානේ මේ ඇඟිලි කුරු ගැටෙන මේ රෝගෙට සමහර ආධු රෝගෙන් දාන බෙදෙන තියෙනවා දාන බෙදෙනවත් එක්කම ඇඟිලි කුරුකක් දෙනුම වැටලා පාස්සේ ඒක හරින් කරලා අනිත් එක වන්දන ඕනේ පින්නතුනි මේක තමයි ධර්ම වරණ කෙනෙක්ගේ තියෙන ලක්ෂණය දැන් අපි බොහෝ විට ආදරය කරන්නේ මේ තියෙන දේවල් ඇඟට ඇවිල්ලා තියෙනකම් විතරයි ඒ ඇඟේ ඇතුලේ තියෙන දේවල් පිටවෙච්ච ගමන්ම අපි ඒකත් එක්ක ගැටෙන ද්වේෂ කරනවා පිටස්තරගෙන ගියෝන්නේ අපේම ශරීර දෙයක් පිට වුණාම බලන්න Taman දැන් උදෑසනට යනවනේ ඉතින් රෙස්ට් රූම් එකටනේ ගිහිල්ලා පින්නතුනි Taman පිරිසිදු වෙනවනේ ඒ පිරිසිදු වෙනකොට කොමන්ඩ් එකකට යන්නම් දුවල් පිට වෙනවනේ නේ ඒ පිට වෙන Tamanගේම දේවල්නේ වෙනත් ඇගේම නෙමෙයි ඒ දේ බලන්න තමන්ගේ ශරීරයේ මුළු රාත්‍රිය පුරාම කිවිච්ච දේවල් නෙමෙයි පොඩ්ඩක් බලන්න පිටත නිනුවනින් බලන්න ඒක ඒක පහරම කලබල වෙන්නේ නැහැ බටන් එක ප්‍රෙස් කරන්න තමාර ඒක නොබලම ප්‍රෙස් කරනවා බටන් එක ඒක පහරම ටිකක් පෙර කියන්නේ පිටත බාත්රූම් එකෙන් එළියට එනකම් කනම් කරන් ඉඳ කරවලගෙන නේද ටිකක් එන්න කියන්නේ අන්තිමට වෙනකොට බටන් එක ප්‍රෙස් කරන්න ඉන්න පිටස්තරගෙන ගෙනෙන්නේ තමන්ගේම නෙමෙයි තමන් බොහෝම ලස්සනට ගියේ දවස් රාත්‍රිය හැරි අවසානේ මේ ඉඳලා ගත්තුව තමයි තියෙන්නේ. පින්නතුනි මේවා තේරුම් ගන්න ගන්න පින්නතුනි අපි ජීවිතේ මේකට වඩා ජීවිතේ අර්ථයක් අපි ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයේ පිළිබඳව මේ දේ ප්‍රකට කරගන්න අපි වෙනත් කෙනෙකුගේ ශරීරය තුලත් තියෙන මේ කොටස් දෙක නේද කියන එක ගැන අපි නොනින් බලනවා. ඒ බලන්න බලන්න පින්න තින අපට තේරෙනවා අපි මේ සත්ව කුද්දල සංඥාවෙන් මේ ලක්කට මේක ආහාරයෙන් පෝෂණය වෙන දෙයක් මේක අපේම කර්ම නීතියට අනුව අපේ මොකේද ගන්න ආහාර වලින් පෝෂණය වෙන දෙයක් මේ ශරීරය කියලා කියන්නේ ඒ ශරීරයේ ක්‍රියාත්මක වන්නේ තමන්ගේ විඥානීය ස්වභාවයන් දැන් අපේ අම්මගේ කුසේ පිළිසින ගත්ත තමන්ගේ විඥාණයට අනුව තමයි මේ ආහාර ටිකෙන් පෝෂණය වෙන්නේ. ඒ විඥාණය පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් මේ ශරීරෙ මේකට වඩා වෙනස් වෙන්න තිබුණා. ඇතැම් විට මේ ශරීරය අංග විකල වෙන කර්මයකට අදාළ විඥානයක් නම් අම්මා කොච්චර පෝෂණදායී ආහාර ගත්තත් මේ ශරීරය අපිට මෙහෙම ලැබෙන්නේ නැහැ. ආහාර අනුව නෙවෙයි මේ ශරීරය හැදුවේ. දැන් බලන්න අපි මව කුසේ පිළිස්සන ගත්ත දවසේම අපි කියමු අපේ ගෙදර හිටිය සුරතන් බල්ලෙගේ කුසේ ওই වගේම අපිටම තවත් විඥානයක් ගත්ත කෙනෙක් එහෙම මොහොතේ එතකොට අපි කියමු ඒ දෙන්නටම දුන්නේ එකම කෑම ඒ කාලේ එකම විදියේ කෑම එකම ප්‍රතිදීකෙන් ගත්ත එකම වල දීපු තමස්තියවල තමයි දෙන්නටම දුන්නේ කාලේ එතකොට දෙන්නාගේ ශරීර සමානද නෑ ඒ බල්ලගේ කුසීප දෙන ඒ විඤ්ඤාණ අනුරූපව ඒකේ ආහාරය සමාන වුණාට ඒකේ ආකාරය වෙනස් අපේ ආකාරය වෙනස් එතකොට අද මේ ශරීරයක් අපට ලැබුණේ මේ විඤ්ඤාණය අනුව නේද ඒ ශරීරයක් පෝෂණය වුණේ ආහාරයෙන් නේද ඒ ආහාරයෙන් නිර්මාණය වෙච්ච මේ දේ තවත් කොටස් ගානක් එකතුවක් නේද මේ කොටස් තමයි කියලා කියන්නේ මේ විඤ්ඤාණයට සම්බන්ධව තියෙනකම් විතරක් නේද විඤ්ඤාණයට සම්බන්ධ ශරීරයෙන් අයින් වෙනකොට මේක සාමාන්‍ය සතර මහා භූත රූපයට ඇවිත් දෙයක් නේද ඒ විතරක් නෙවෙයි මේ විඤ්ඤාණය යම් කිසි වෙලාවක මේ ශරීරයෙන් ඉවත් වෙනකොටම නිරුද්ධ වෙනකොටම මේ කේන ශරීරයම සාමාන්‍ය දර කැබැල්ලක් වගේ තත්ත්වයට යනවා නේද කියන එක නුවණින් දකින්නටයි මේ අසුභ භාවනාව අපි පුරුදු කරන්නේ. තන මේකම් කරන්න කරන්න පිනතුනේ තමන්ගේ හිතේ රාගයෙන් පීඩාවක් ඇති වෙනවා නම් අන්න ඒ පීඩාව තමන්ට තියෙන්නේ කාද වෙනවා. විතරක් නෙවෙයි අනිත් කෙනෙක් කියලා පිනතුනේ දැනට වඩා අපි අනුකම්පාවක් දක්වනවා. වෙනත් කෙනෙක්ගේ ශාරීරික අපහසුතාවයකට ලෙඩ රෝගයකට ආබාධයකට අනතුරකදී අපි දැන් ඒ අය කලකනට වඩා මෛත්‍රී සාගත කරුණාවෙන් අපි සලකන මේක තමයි අසුභානේ ලක්ෂණය. ඊළඟට පින්නතුනේ මරණාසතිය. මරණාසතිය අපි වඩන්නේ පින්නතුනේ හිතන්නේ පාපේ ජීවිතයේ කලකිරුණ ස්වභාවයට ජීවිතේ නිකන් අලස කරගන්න කියලා. පින්නතනි අපිට මුණ ගැහිලා තියෙනවා සමහර හොඳට ඉගෙන ගන්න අය. ජීවිතේ මුවා වැඩ කරන අය. දවසට පැය 15 16 18 වැඩ කරන අය ප්‍රමුණ ගැහිලා. දවසට පැය 18 වැඩ කරන අය. ඔබ විශ්වාස කරනවද? ඒ ඇයිදී ජීවිතේ වැඩිපුරම වැඩන බාහනා මොකද කියලා? වැඩිපුරම වැඩන බාහනා පින්නතනි මරණංශදේ. මරණානුස්සතිය වඩන කෙනා කියනකම හිතන්න එපා බොහොම අලස ඇල්මැරුම් පුද්ගලෙක් කියලා කම්මැලි පුද්ගලෙක් කියලා. එයා පිළිතුරු ඉතාම වේගවත්ව ඉතාම අර්ථ සම්පන්නව තමන්ගේ ජීවිතයෙන් වැඩ ගන්න අය. එක මොහොතක්වත් නාස්ති වෙන දෙයක් නෑ. ඇතැම් විට ඒ අය සාමාන්‍ය වැඩක් කරන්න දැන් අපි වාහනයක් යන්නේ සාමාන්‍ය වාහනයක යනකොට සාමාන්‍ය පිට අපි ඇදගෙන සින්දුවක් ගහම යන්න පුළුවන්. තවත් දිනනක අපිට ඇදගෙන බෞද්ධ සින්දු ටිකක් අහගෙන යන්න පුළුවන්. තවත් ටිකක් දිනනකොට බණක් අහගෙන යන්න පුළුවන්. තවත් ටිකක් දිනනකොට භාවනා කරන විදියක් අහගෙන වාහනය යන්න පුළුවන්. තවත් දිනනකොට කොහොමද? සම්පූර්ණ රේඩියෝ ඔෆ් කරගෙන භාවනා කරගෙන යන්න. තනිකරම පටන් ගත්තු දැන ඉඳලාම හැබැයි මෙතන ප්‍රීවේ කීප යන පුළුවන් ඈ පිටිසවන්නේ කියනකම් බුදුමන බාහනා වැඩනවා. ඊට පස්සේ සිත්ය ගත්තට පස්සේ ඊළඟට මෛත්‍රී බාහනා වැඩනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රීවේකේ ඒ වගේ වෙන තමයි තමන් ඉතාම විධිමත් විදියට තමන් කාලය කර්මාන්තය කරනවා. ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම අර්ථය ගන්න. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගන්න පුළුවන් ඉහළම ඉලක්ක වටේට තියන්න. යම් දන්නෝ පින්නතේ මේ ලැබී සමස්තාව අපිට මේ දින නිරෝගී භාවය අපිට මේ කියන කාලය අපිට මේ දින ශරීර ශක්තිය හැමදාම නැහැ බොහෝම ඉක්මනට මේක වැයගෙන යනවා. අනේ වැයගෙන යන කලින් තමන් උපරිම උත්සාහ කරනවා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාලය නාස්ති කරන්නේ නැහැ. තමන්ගේ කාලයට ලබා දෙන පුළුවන් උපරිම වටිනාකම ලබා ගන්න. කාලයට උපරිම වටිනාකම ලබා ගන්න කියලා කියන්නේ තමන්ගේ ජීවිතයක තමන් උපරිම වටිනාකම ලබා දීම කෙනෙක්. මෙන්න මේකයි කියන්නේ මරණ සතිය කරන්නේ. ඒක තමයි මේ කමනාන් කරගෙන ඉතාලම කෙටියෙන් අපි මේ සඳහන් කළේ. දැන් තවදුරටත් තවත් ටිකක් අපි විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභය සහ මරණ සතිය කියන මේ භාවනා හතර වඩන හැටි ගැන අපි තාම කෙටියෙන් කරුණුවෙන් පැහැදිලි කරලා තියෙනවා. මේ අත්පත්‍රිකාවේ ඔබට තේරෙන භාෂාවෙන් ඉතාම සරල සිංහල භාෂාවෙන් කියන්නේ බැරිම වගේ තේරුම් ගන්න බැරිම කියලා හිතන කරුණු ටිකක් මම ඉංග්‍රීසි භාෂාවෙන් දක්වලා තියෙනවා. තේන්නතනේ අද මුලින් සඳහන් කළා භාවනා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. සමථ භාවනා, චිත්ත භාවනා කියලා. චිත්ත භාවනාවෙන් කරන්නේ විදෙල්ලා කියන මනසේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් අඳවා ගැනීම වර්තමාන මොහොත තුළ සිත ගැනීමයි චිත්ත භාවනාවෙන් කරන්නේ. පඤ්ඤා භාවනාවෙන් කරන්නේ ඒ එකම වෙච්ච හිතට අපේ ප්‍රඥාව වැඩෙන විදිහට සිතිවිලි සිතනවා. එතකොට මේ කියන කමඨහන් හතරම පිළිපදින්නේ ආරම්භ වන්නේ සමත භාවනා විදිහට. චිත්ත භාවනා විදිහට. චිත්ත එකඟ කිරීමේ භාවනා විදිහට. හැබැයි පිළිපදින්න අපි මුලින් සඳහන් කරානේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට භාවනාව දිනු කරන හැටියට පිළිපදින්නේ අපි මේ මඟ දිනු කරන්නේ අපි අවසාන ඉලක්කය ඩෙස්ටිනේෂන් එක දැරගෙන අපි යනවා. අවසාන ඉලක්කය හේතුඵල ධර්මයේ අනිත්‍යතාවයෙන් ප්‍රකට කරගෙන සාවර අවබෝධයක් කරගෙන යනවා. එතකොට යම් කිසි කෙනෙක්ගේ හිත සමාධිමත් වෙනකොටම අර අවබෝධයෙන් ආපු කෙනාට මොකද වෙන්නේ? සමාහිතෝ භික්ඛවේ යථාභූතං අජානාති කියලා කාරණයක් තියෙනවා. හිත සමාධිමත් වෙනකල් එයාට යථාර්ථය ප්‍රඥාව පහළ වෙනවා කියලා. මෙන්න මේ අවබෝධය කරාම කෙනා හිත සමාධිවත් වන මධ්‍යාහාරයේ හොඳයි. බොහොම ලස්සනයි අහස පාර වෙනවා වගේ හරිය ලස්සනයි. තාරකා පේනවා. හිත නැති වෙලා යනවා පේනවා. මේක බලන්නේ නෙමෙයි බොහොම සමාධිය වඩන්නේ. බොහෝ හිණ දකින්නවත් මැනික් බලන්නවත් නෙමෙයි භාවනා කරන්නේ. ਉਹ දන්නවෙයක හරියට අර ලයිට් එක ඔෆ් කරාට පස්සේ අර දැල්වෙන විදුලි පහන් ආලෝකය ගිනි කෙලි වගේ තියෙනව නැති වෙලා යනවා වගේ මේකෙන් නැකිට ගාමෙන් කියලා ඒකෝ දන්නවා. ඒ නිසා ਉਹ කරන්නේ මේ සමතෙන් හිත එකතු කරමින් ඇති තාම් දුරට මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැඳගෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ කියන්නේ. එතකොට ඒ ගමන යන උපකාරයක් සඳහා තමයි මේ සමත කමඨයන් වඩන්නේ. එතකොට බුද්ධාංශයෙන් කරන්නේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේගේ බුදු වුණ දල අපේ හිත වා සංපත් කරගන්නවා. අපේ අතීතය ගැන සිත අපේ එක අරමුණකට ගන්නවා පිළිතුරේ මේක නිතාම වැදගත් කාරණයක් තමයි සති නිමිත්ත කියන කාරණය. සති නිමිත්ත කියලා කියන්නේ පිළිතුරේ අර කැලේ තැන්තැන් වල නැවිගෙන ගාවේ හරකේ වල හරකේ ළනෝකේ ගැට ගහලා එක කනුවක ගැට ගන්න වගේ තමයි මුලින් කරන්න ඕන සති නිමිත්ත කියලා දන්නේ ඉතාම පැහැදිලිව දැක්වෙනවා. නාසිකයක් නාසිකම් වේවා මුඛ නිමිත්ත වේවා කියන කාරණයක් තියෙනවා. නාසයේ අනුහෝ මේ උඩුකල ආසන්නයේ තමන්ගේ හිත පවත්වා ගන්නට ඕන. එතන පියාගෙන තමන් විතරම වැඩ කරන්න පුළුවන්. ඒක මූලික පියවරක්. මේ සති නිමිත්ත දිනු කිරීම භාවනාවේදී බෞද්ධ භාවනාවේදී නැත්තම් අපට හිතා ගන්න බෑ කොහෙද තමන් හිත තියෙන්නේ. ඔහේ මාවේ මාවේ අරමුණක් එක්කම යනවා. අර සත්තුපාය දෙනේ චප්පානක සූත්‍රයේ තියෙනවනේ. කර්මයේ තුන තුන අහලා තියෙනවනේ චප්පානක සූත්‍රයේ. චප්පානක් කියන්නේ ප්‍රාණේ හය දෙනේ ගැන තියෙන කතාව. කවුද ප්‍රාණේ හය දෙනා? මඩවල නම් මේක. ඔව් වඳුරෙක් ඉන්නවා. නරියෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. කපුටෙක් ඉන්නවා. කිඹුලෙක් ඉන්නවා. නයෙක් ඉන්නවා. මෙන්න මේ සත්තු හය දෙනාගේ නැති වළිග එකට ගැටගහනවා. ගැටගෙන වුණ පස්සේ ගැට ගහලා අතාරිනවා. අතාරිනම් මොකද වෙන්නේ? ඒ සත්තු හය දෙනාගේ ප්‍රබල කුරුල්ල නැත්නම් මේ ලොකු රාජාලියක් වෙන්න පුළුවන්. උපස්සෙක් වෙන්න පුළුවන්. උපස්ස ලොකු එළෝලිටම උස්සගෙන යනවා. හන්ද පුළුවන්. ඒ බැටරු සතා ලොකු ශක්තිමත් කුරුල්ලෙක් නම් මොකද කරන්නේ? අරකට තිබෝ කොහොම අරගෙන හදලා තියන්නේ? ඒ සත්තුන්ගෙන් ප්‍රබල කිඹුල නම් අර කනි සත්තු පස් දෙනා නැතිගෙන මොකද කරන්නේ? වතුරට යනවා. ඒ සත්තු හය දෙනාගෙන් වැඩිපුරම ශක්තිමත් බලව නම් බලව මොකද කරන්නේ? අනිත් පස් දෙනාමත් අරගෙන තමන්ගේ ගෙදර යනවා ගමට යනවා. ගිහිල්ලා කියලා මෙන්න මම තමයි ආලෝක හස්තනකේ කාලය ගිහින් ගෙදර සාමයේ කියන්නේ. එයා ගමට යනවා. ඒ සත්තු පස් දෙනාගෙන් ශක්තිමත් සිවල නම් නරිය නම් මොකද කරන්නේ? ඒ පස් දෙනා නදීගෙන කැලේ යනවා. ඒ සත්තු පස් දෙනාගෙන් ශක්තිමත් නයා නම් ඒ නයානි පස් දෙනා නැදගෙන කුමහතරට යනවා. ඒ සත්තු පස් දෙනාගෙන් ශක්තිමත් වඳුර නම් අනිත් පස් දෙනා නැදගෙන ගහකට යනවා. පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපේ හිත. දැන් වෙන මේ වෙලාවේ මේ කියනුගේ හිත පිට ඇදගෙන කියලා දෙන මොනවාද? දැන් කන්නම තියුනේ ඇදගෙන ඉන්නේ. ඒ අතර ඇතැමිට මේ රෝග වලට හිත ඇදගෙන යනවා. ඒ වගේම ඇතැමිට හිතට හිතනුත් ඇදගෙන යනවා ගෙදරට වෙන්න පුළුවන්. මොනේ දේවල් ගැන හිතනුත් ඇදගෙන යනවා. එක එක පැත්තට මේ හය දෙන අදිනුනේ තියෙන්නේ. අන්න ඒ අදින හය දෙන එක කනුවක බැඳ වගේ මෙන්න මේ සති නිමිත්ත තුළ තමන් හිත ගන්න දස්ස වෙන්න ඕන. එතකොට මේ ඉඳගෙන කනින හරියවත් අහන්න පුළුවන්. මේක ඉන්න ගමන් ඇසෙන් බලනවා බලන්න පුළුවන්. මේ මම ගියා හිඹුලා නය බල්ලා ඔව් කපුටා වඳුරා සිවලනේ ඔව් පොක් පොක් හරි ආනාපානසති භාවනාව මේ හතරට නැහැ. ඇත්තම ආනාපානසති භාවනාව ප්‍රධාන කමඨහන් දෙකට සැකන්. දැන් ආනාපානසතිය ඇතුළු සමත කමඨහන් 40ක් තියෙනවා. සමත භාවනා ක්‍රම 40ක් බුදුදහමේ තියෙනවා. ඒ 40ම කරන්නේ හිත තැන්පත් කිරීම. හිතේ සමතේ දිනු කිරීම. එතකොට මේ හතර කියන්නේ ඇත්තෙම ප්‍රාථමික මට්ටමේ හතරක් නේ. ආනාපානසතිය කියන්නේ බොහොම අරමුණ සියොම්. මොකද භාවනා කමඨාන් 40න් ආනාපානසතිය සුවිශේෂයක්. අනිත් 39ම කරන්නේ කුමන හෝ සංඥාවක් බාහිර දේක තුන හිත රඳවනවා. අපි කියව මෛත්‍රී භාවනා කිව්වොත් මොකක් හරි පුද්ගලයෙක් ගැන අරමුණ තියෙනවා. අසුභානයි එහෙමයි. මරණෙත් එහෙමයි. නමුත් ආනාපානසතිය විතරකයකින් නෙවෙයි විතරක සංසිඳවන්නේ. විතරක නැති කිරීමෙන්ම ආරම්භයේ පටන්ම විතරක සංසිඳවීමම තමයි භාවනා දිගට යන්නේ. අනෙක් සමතරණේ කරන්නේ විතරකයක් ඉස්මතු කරගෙන ඒ විතරකයේ තුල සිට තියාගෙන ඊට සමාධිමත් කිරීමයි කරන්නේ. දැන් සීල සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියන ඒ විතරකයේ තුල මෙහෙම සංගරණය. මරණය නම් ජීවිතාන්‍ය සම්මරණීය තම් ජීවිතාන්‍ය සම්මරණීය තන්නත් සම්මරණීය තම් මරණීය තම් කියන ඒ අරමුණට විතරකයට හිත රඳවන සංකමණ පිළිවෙල. ආනාපානසතිය තුළ එහෙම විතරක්යක් නැහැ. මේ හිතේ හුස්ම දෙස බලාගෙන ඒ සංසිඳීමම ආරම්භයේ පටන් විකාරක සංසිඳීමක් තමයි ආනාපානසතිය කරන්නේ. ඒ ආනාපානසතිය අනිත් භාවනාවලට වඩා බොහෝම සියුම් භාවනාවක්. ඒකට පහසුවක් සඳහා තමයි අපි මේ හතර වඩන්නේ. හැබැයි සමහර කෙනෙකුට මේ හතරෙන් එකක්ම ඉස්මතු කරගෙන ගෙවන තරහම උනත් යන විදියට මම හදාගන්න පුළුවන්. ආනාපානසතියට මේ හතර වඩලා එන්න ඕන කියලා මේ කියන්නේ නැහැ. ඇත්තටම මෛත්‍රියෙන් මෛත්‍රියෙන් සිටියකට කළා ස්කන්ධ ආයතන ධාතු බලලා ඒ පැත්තෙම උනත් මෙවන පැත්තට යන්න පුළුවන්. එනිසා විවිධ තොඩු බලවත් තියෙනවා. එකම ගඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යනදී එකම ගඟ එකම වතුර එකම සැඩ පහර. හැබැයි ඒ සැඩ පහරට බහින එක එක තොඩු බලවත් තියෙනවා. එක එක දැන් බහින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි මේ බුද්ධානුස්සතිය නැමේ තොඩු බලයෙන් හදගන්නවා. නැත්නම් මෛත්‍රී කියන තොඩු බලයෙන් හදගන්නවා. නැත්නම් අපි ආනාපානසති නැමැති ප්‍රොටෝකෝලෙන් බැස ගන්න පොතෙන් බැස ගත්තා සීල සමාධි ප්‍රඥා කියන ඒ නගෝස්සේ පරිසම්පද දර්ශනේ ප්‍රියාරෝපෙන් අපි විමුක්තිය කරා නැත්නම් සාගරේ කරා අපි යනවා. ඒක තමයි හසන්නේ. පිළිතුරු බුද්ධාංශි වහන්සේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තුල සමාධි පිට සමාධිමත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා කියන්නේ පිළිතුරු එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි උනත් සමස්ත ජීවිත කාලයේ පුරාම සාකච්ඡා කළා කියලා අවසන් කරන්න බැරි විශ්යක්. බුද්ධ විශ්යය එක්ක සම්බන්ධ එක විතර අවසන් කරන්න බෑ. බුද්ධ විශ්යය, ලෝක විශ්යය, චිත්ත විශ්යය, කාම විශ්යය, සත්ත්ව විශ්යය කියන වගේ විශ්යන් සෙත්තර තියෙනවා, ෆීල් තියෙනවා, සබ්ජෙක්ට් තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ගැඹුරට අධ්‍යයනය කරන්න බෑ. ඒකට නමුත් ඒ සියලු බුදුගුණ නවනාදී බුදුගුණ තුළ අරහන් පිට බලවදක්වා මේ බුදුගුණ නමයේ තුළ හිත පිළිවෙමින් හිත සමාධිමත් කරගෙන තමයි බුද්ධ ධර්මයෙන් කරන්නේ. ඒ දෙපළමනි අපුනේ සමහේ ඒකිනුත් ඔය ඇත්තට මේක තමයි අපි මේ සඳහන් කරන්නේ. මේ හේතුද සමාධිමත් කළොත් නම් ඒ එකක් කරපු හේතින් අරිස්සංග පංචකය අනිත්‍යතාවයේ හටගන්නව නිරුදනවා කියලා ඒකෙන් බලන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට මේක මගදී නවත්තන තමයි වැඩිපුර කැමති ආනාපානස තියෙන කෙනෙක්ට යනක් පුළුවන්. එතකොට දැන් අපි ටික වේලාවක් ඕන කරන්න බලාපොරොත්තු වන්නේ බුදුගුණ භාවනාව. මේ හතරම පිළි කියලා ඉඳ තියෙන විදිහට ටිකෙන් ටික අදාප දවසේ ප්‍රමුණ කරන්න උත්සාහ කරනවා. ඒක වෙන තුනේ සමන්ගේ හිතට ඒකාකාරකට හිතට සහනයක් වෙනවා. විචිලලා දින සිටේ කාර්මණයකට ගන්නට උපකාරයක් වෙනවා. අනෙක් පැත්තෙන් සමන්ගේ හිතේ කුසලයේ දිනු වෙනවා. තවත් පැත්තකින් ඒ සමත සමතහනම උපයෝගී කරගෙන අනිත් කෙනෙක් කරන අපි පහසුවක් කරනවා. මේ පිළිමහත්යෙන් පුරවන් තමන්ගේ ගෙදර ඉන්න පිළිමහත්යෙන් පුරවන් හොඳම නැගපු ලස්සන පිළිමහත්ය මතක් කරගන්න. ඒ පිළිමහත්ය අදරන තමන් හිතන මේ බුදුජාන වහන්සේ අද මේ වෙසක් මොන් බොහෝ දින අද දිනමය බුද්ධත්වයට පත් වුණේ. ඒ බුදුජාන වහන්සේ සතර බොහෝ කාලයක් පෙරම් පුරලා මේ ධර්ම අවබෝධය කළා සම්බුද්ධත්වයට පත් වුණා. ඉතින් මේ බුදුජාන වහන්සේ අරහන් ගුණය යුක්තයි නේද? උන්වහන්සේ ලෝකයාගේ සියලු පුද සැරගිලට ලක් වුණා නේද? උන්වහන්සේ සියලුම කෙලෙසුමෙන් දුරුණා නේද කියලා අපි අරහන් බුදුගුණය සිහි කරනවා. අරහන් කියන බුදුගුණය ලස්සනයි කියන්නේ. දෙවෙනි ගුණය තමයි සම්මා සම්බුද්ධ කියන ගුණය. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ උන්වහන්සේගේ ඥානයෙන්. වෙන කිසියම් ගුරුවරයෙක්ගේ ආශ්‍රාසනාවක් ඒ සඳහා ලැබෙන්නේ නැහැ. තම මහන්සියගේ ඥානයෙන් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත් නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. ඒ වගේම විද්‍යාචර්ම සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන ලබා ගත්තා. රූපාවචර අරෝපාවචර ධ්‍යාන ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අවිඥා ලැබුවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී සුවිශේෂී ගතිගුණ වලින් යුක්ත වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා විද්‍යාචර්ම සම්පන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉතාම නිවැරදි සාර්ථක ගමනකින් තමයි මේ සතර පුරාම සම්මා සම්බුද්ධත්වයට කරා උන්වහන්සේ වැඩමුළුවේ. ලෝකයන් එකට පීඩා දෙන්නේ මේ ගමන අපේ. උන්වහන්සේ මිනිස්යෙක් වශයෙන් ඉන වෙලාවෙදී, දෙවියෙක් වශයෙන් ඉන වෙලාවෙදී, බ්‍රහ්මයෙක් වශයෙන් ඉන වෙලාවෙදී, ඇතමිට තිරසඟත සතෙක් වශයෙන් ඉන වෙලාවෙදී ලෝකයේ අනෙක් මිනිසුන් උදව් කළා. අනෙක් මිනිසුන් සැනසීම ලබා දුන්නා. ඒ සැනසීම ලබා දෙමින් අනිත්‍ය සම්පෝමෙන් අනිත් අයට උපකාර කරමින් තමයි මේ නිවන දක්වා මේ ගමන සාර්ථක වැඩම කළේ. නිර්වාණය කරා වැඩම කළා වගේම උන්වහන්සේගේ ප්‍රවෘත්ති ගමන, උන්වහන්සේ බුදුනාථත්ව වැඩම කරපු ගමන ඉතාම සංවර්ධනයේ ඉතාම සතිමත් ගමනක් වුණා. ඉතාම ප්‍රසන්න ගමනක් බවට පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සුගත කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝක විදුයි. ලෝක විදු කියලා කියන්නේ උන්වහන්සේ මේ විශ්වයේ හැම ස්ථානයක් ගැනම හරියට තමන්ගේ අතේ තියෙන නෙළිය ගෙඩියක් වගේ ඉතාම පැහැදිලිව දැනගත්තා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා මේ ලෝකයේ සියලුම සත්‍යයන්ගෙන සත්‍යතර ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් බුදුරජාණන් වහන්සේ ලැබුණා. ඒක තමයි මහන්සියේ ලෝක විදු කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුතර බුද්ධ ධර්ම සාරකේ ඒ ගුණේ ලක්ෂණය තමයි ලෝකේ ඉතාම සැලවස උද්දේයයන් බුදුරජාණන් වහන්සේ කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව නැති ආයුධ වලින් දමනය කරා. අනිත් මිනිස්සු සැපස ආයුධ වලින් සත්තුන්ගෙන් ලෝකයේ මිනිස්සු දමනය කරන සමාජයක බුදුරජාණන් වහන්සේ තමගේ චිත්ත සංධානගත මෛත්‍රිය පාදස්පර්ශ කරගෙන ප්‍රඥාව නැති ආයුධ ලෝකේ පුද්ගලයන් ධර්මය කළා. මේ සමවහන්සේට අනුත්තර කුසුම් සාන්තිය කියනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දෙවියන් මනුෂ්‍යයන් ඇතුළු මේ සත්පුරුෂ ලෝකයාට අනුශාසකෙක් වුණා, ශාස්ත්‍ර වාදකෙක් වුණා. ඒ නිසා බුදුරජාන් වහන්සේට අපි සත්කා දේව මනුස්සාන කියලා කියනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. ඒ බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය හිතේ දුරුස්තියක් නැතුව ලෝක සත්‍ය නැමැති පුදුසුන මත නිර්දෝෂී හදවතින් කරුණාවෙන් ලැබෙතෝ හදවතින් ප්‍රඥාවෙන් යුක්ත වූ මනසෙන් ලෝකයට ප්‍රදානය කරන ලෝකෙට දායක කරන ඒ සම්මහන්සේද බුද්ධ කියලා කියනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ බලවා මේ ලෝකයන් කිසි පින්වත් බාහ්‍ය සම්පන්න කෙනෙක් ඉන්නවා නම් එය අපේ කිසිදු කෙනෙකුට බලවෙන විදියට ලෝකයන්ගේ අනන්ත කුද සැකිල් වලට සුදු දෙයක් බවට පත්වනා පින්වත් කෙනෙක් බවට පත්වනා. ඒ දේ අනිසංස වශයෙන් අදත් ලෝකයේ වෙනකතා කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විතරක් නෙවෙයි අන්ත ප්‍රමාණ දෙවිවරු බ්‍රහ්මයෝ උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ ධාතු වහන්සේ පවා මහා දාගයක් හදලා පුද පූජා පවත්වනවා. ඒ නිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. මෙන්න මේ අරහන්නාගේ භගවා අවසන් කොට ඇති මේ ගුණයන්ගේ යුක්ත බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටිනවා. සම්මා සම්බුද්දට සත්‍යෙච්ච මොහොතේම බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීම දෙකරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු විඤ්ඤාණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනන්තරෝ බුද්ධං සාරති සත්තා දේව මනස්සානං බුද්ධෝ භගවා. තමන්ගේ සිහිය තමන්ගේ සතිය නාමය ආශ්‍රිතව තියාගනිමින් ඒත් එක්කම තමයි අපි මේ නවආරහං බුදුවර සිහිකරන්නේ. අපි මුලදී මුලින් යන අගට සිහි කරනවා. ඊට පස්සේ මුලින් යන අගටත් අරින්න මොරට ආරෝහණ අවරෝහණ ක්‍රමයට අපි සිහි කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං සත්තා දේව මනුස්සානම් ලෝක විදෝ සුගතෝ විඤ්ඤායතරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං සාදු සාදු සාදු ලයිස්තදාන්ති කිනුතුනි තමන්ට පහසු ආකාරවලදී පහසු විදිහට මේ භාවනා වඩන්න පුළුවන්. මේ භාවනා හතරෙන් කියන විශේෂත්වය තමයි අපට සතර ඉරියව්වේදීම වඩන්න පුළුවන්. වාඩි වෙලා හිතගෙන සක්මන් කරමින් සැතපෙනකොට මේ ඕනම ඉරියව්වකදී තමයි මේ භාවනා වඩන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අපි මේ බුද්ධානුස්සතිය වැඩුවේ බුද්ධානුස්සතිය ආරම්භයේදී අපි මේ නවරහණී බුදුගුණ අරහන් වල ඉඳලා භගවන් දක්වා මොනින්නම් අරට වඩනවා ආදීනම් මොකට වඩනවා. එහෙම දිනු කළ අවස්ථාවේදී පිළිතුරින් ඉඳ තැන්පත් වෙන්න වෙන්න අපට පුළුවන් එක ගුණයක් තමයි වඩාම කැමති. අපි වාරහන් කියලා නැත්නම් සුගත කියලා නැත්නම් භගවන් කියලා එක ගුණයක් විතරක් ගන්න විතරයි. ඒකට සම්පූර්ණ අවධානය යොමු කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට ඉන්නවා කියන හැඟීමෙන් ඒ ගුණයට සම්පූර්ණ අවධානය යොමු කරනවා. ඒක වෙනතුනේ තමයි දිගට ඒක එකම කරගෙන යන එක පහසුවක් වෙනවා. අනිත් භාවනාවලදීත් එහෙමයි. දැන් මෛත්‍රී වඩනකොට අපි මුලදී විපාවයෙන් පුද්ගලිය වශයෙන් වඩනවා. වචන කීපයක් කියනවා සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා කියලා කියනවා. කියන ඊට පස්සේ අපි හතරක් කියන එක අඩු කරනවා සුවපත් වෙත්වා කියලා කියනවා. සත්‍යික ඔක්කොම වේදිකාවකට කියලා සුවපත් වෙත්වා කියලා කියනවා. තවත් කියනකොට යනකොට තමන් කැමති තමන්ගේම වර්ගයේ වෙන තමන් පිළිගන්න කෙනෙක් නම් තමන්ගේ අම්මා හරි නංගි හරි අක්කා හරි ජීවත් වෙනගෙන තෝරගන්න. තමන්ගේ හරි කෙනෙක් නම් ඒ වගේ තෝරගන්න. තමන් පිළිගන්න කෙනෙක් නම් තමන්ගේ මල්ලී හරි අයියා හරි තාත්තා හරි තමන්ගේ ගුරුවරයෙක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි තෝරගන්න පුළුවන්. තෝරගෙන ඒ කෙනා හොඳට අභිමුඛ කරගෙන ෆෝකස් කරලා එයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා එක දිගටම ඒ අරමුණේ අපි හිත තියාගන්න. එහෙම හිත තියාගෙන හිත තැන්පත් වෙනකොට ඊට පස්සේ පින්වත්නි සමන් දකිනවා හැම සිතිවිල්ලක්ම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එකතුවක් නේද? ඒ පහ ඒ මොහොතේ හටගෙන හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වුණා නේද කියලා තමන් හිතෙන් නොවනේ සිහි කරනවා. ඒ වාරයේ මෙන්න එන්නම වැඩි කරනවා. ඒක සාමාන්‍ය භාවනාවට වාඩි වෙලා කරන්න පුළුවන්. එහෙම පුහුණු කරන අපේ පිළිසනීට පස්සේ සාමාන්‍ය ලෝකයේදී තමන් වැඩ කටයුතු කරන ගමන් තමන්ට පුළුවන් බුදුගුණ භාවනාව, මෛත්‍රී වගේ භාවනාවක් පටන් ගන්න. එහෙම වැඩෙනින් අවස්ථාවේදී උනත් ටිකෙන් ටික තමන්ගේ හිත පුහුණු කරන්න පුළුවන්. ඇතින් රූපයන් දකිනකොටම අනේ මොහොතේ මේ හේතු දෙක නිසා හටගෙන දුන්නා නේද? මේ තමන්ගේ කණ්ඩායම සංදියත් ඒ වගේ නේද? දැන් පාරිගේ වාහනේ සංදය වුණා. ඒක හදනවත් මේ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. තමන්ට යම් ගඳ සුවඳක් දැනුණා. තමන්ට ආහාරයක් ගත්ත දැන් මේ ආහාරය එතනම නිරුද්ධුණා නේද කියලා තමන් මේක බලන්න පුළුවන්. හොරු වෙන්න මොකද වෙන්නේ කියලාද? ආතියර බාහිර පුද්ගලයන් එක්ක කතා කරන දුර දුවල පැනලා බාහිරින් ලබන්න දරපු උත්සාහයේ සතුට දෙකෙන් කියලා වෙනවා. තමන්ට ලෝකෙම ඇවිදලා අන්තිමටම තේරෙනවා තමන්ගේ හිතම මිතුරා ඉන්නේ මොඳම මිතුරා ඉන්නේ තමන්ගේම ළඟනේද කියලා. ඊට පස්සේ ඒ මිතුරත් එක්ක තමන් වැඩිපුර ඉන්න උත්සාහ කරනවා. තමන් බාහිරට දක්වන ප්‍රතිචාර එන්න එන්නම අඩු වෙනවා. එකෙන් කියන්නේ තමන් වැඩ බලන අතර ඉන්නවා කියලා. තමන් ඉඳන් වැඩ බල කරනවා. නමුත් අනවශ්‍ය විදියට කරන සම්බන්ධතා හුඟක් දුරට එන්නේ මාළු වෙලා තමන් ඉතාම අවශ්‍යම දේවල් ටික විතරක් තමන් තෝරගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් කියනකින් තමන්ට ලැබෙන වාසිය තමයි තමන්ට නිදා ගන්න තියෙන අවශ්‍යතාවයක් එකෙන් එක අඩු වෙනවා. ඇතැම් විට ප්‍රයම් භාවනා කළා කියලා කියන්නේ පැය දෙකක් නිදා ගන්න ලබන විවේකයේ ලැබුණා තමන්ට පැයක් භාවනා කරලා. මේ පහසුව තමන්ට ටිකෙන් ටික දැනෙන ගන්නවා. එතකොට අනිත් පැත්තෙන් තමන්ගේ මේ කියන්නේ බුදුදහමේ ඥානීය යෝගයේ කියන නින්ද එන්න එන මාඩුවේ බලෙන් කරන දෙයක් නෙවෙයි. තමන්ට මේ අවස්ථාවය පැය 6ක් නිදාගත්තු කෙනා පැය 5 මාරක් අඩු වෙනවා. පැය 5ට අඩු වෙනවා. කොහොමද කියලා දැන් මෙතන පැය 2 තරම් නම් අඩු වෙන්න පුළුවන්. හැබැයි තමන්ට නිදා නොගෙන හිටියා කියලා තමන්ට කිසිම වෙහෙසක් අමුතක් දැනෙන්නේ නැහැ. මේ නිර්හංස ප්‍රීතිය නිසා ඒ ප්‍රීතියෙන් අර අවශ්‍ය විවේකය තමන්ට ලබා දෙනවා. ඒ නිසා කියලා මෙවැනි නිවන සැනසෙන ධමයක් අපි ලබාගෙන මේ ඉන්නේ. ඒ ධමයෙන් අපි ප්‍රයෝජන නොගන්නවා නම් කියනතුනේ ඒක අපේ ලොකු අවහංගයක්. ඒ නිසා ඉක්මනින් අපේ ජීවිත ගෙවිල යනවා. ඉතින් ඒ ගෙවිල යන ජීවිත තුළදී කියනතුනේ අපි මෙවැනි භාවනා කරනකොට එකන්තකින් අපේ මෙලව ජීවිතේ මහත් සාර්ථක වෙනවා. අපේ දරුවන්ගේ ජීවිත, සාමි භාර්යාවන්ගේ ජීවිත, අපේ ළඟම ඥාතීන්ගේ ජීවිත වලට අපි මේ හැසිරෙන ධර්මය ආශිර්වාදයක් වෙනවා. අපට අතීත කර්ම සම්පන්න දෙගෙන දෙන අකුසල විපාක තියෙනවනම් ඒවා වා උපරිම වාසියෙන් දුර්වල කරනවා. ඒ පැත්තෙන් ලබා දෙන පුළුවන් උපරිම වාසිය කර්මයේ තියෙන අපිට ලබා දෙනවා. අනිත් පැත්තෙන් කියනදෙන්නේ මේ ඇතිවන ආධ්‍යාත්මික ශක්තිය නිසා අපට අපේ පෞරුෂය, අපේ පර්සනලිටි එක ස්පිරිට් එක දින වෙලා අපේ ජීවිත අභියස තියෙන ප්‍රධානම අභියෝග තුනට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද අපේ ජීවිත අභියස තියෙන ප්‍රධාන අභියෝග චැලෙන්ජස් තුන. ඒ තමයි මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන ඉපදීමේදී පහළට වැටෙන දින අවස්ථා, මිනිස් වර්ගයෙන් පහළට මනස වැටෙන දින අවස්ථා මේ ටිකට අපි ඔය සත්‍යමත් වෙනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න ශක්තිය අභ්‍යන්තරයෙන් දෙනවා. එක පැත්තකින් බාහිර වාස්තික ඔක්කොම ලබා දෙනවා. හැබැයි කොච්චර ඒ වාස්තිය ලබා දුන්නත් විදර්ශනාවේ මෙනෙහි කරනකන් මේ අභියෝග තුන ජයගන්න බෑ. අපිට තියෙන වාසිය අරගෙන දරුවෝ ටිකට හොඳ වැඩ ගන්නලා ඔක්කොම 9 ක්ලාස් කියලා ගෙන හොඳ ධර්මයක් දෙන්න පුළුවන්. හැබැයි මහල් වීම බෑ. මරණය බෑ. නැත් ඉපදීම බෑ. අන්න ඒ තුනට අපි අතිශය සාර්ථකව මුහුණ දෙන්න තමයි මේ ධර්ම මාර්ගය අනුව දේශනා කරන්නේ. ඒ තමයි මෙතන. එවැනි වටිනා ධර්මයක් අපි ලබා ගත්තා වුණා වාසනාවන්තයි. ඒ නිසා ඒ ධර්ම ළඟින් තියෙන දේ අපිට අයි කැප කරන්න බැරි දෙයක් නැහැ. අපේ වාහන ජීවිතයේ සැතරේ දුවාල් දියවත් ලැබලා තියෙනවා. අධ්‍යාපනය, දැනුගත්කම්, ඥාති, ධනය, රෝග සම්පත්තිය, දිවිලෝක, බ්‍රහ්ම ලෝක, අද මේ හැම දෙයක්ම සැතරේ ලැබුවාය. ඒ දරක් මේ අපායට ලබන ගුණම උපරිම දුක් විඳලා ආවා අපිට. ඒ නිසා දෙවියන් අපට ලෝකේ නොලැබුණු සැපක් තියෙනවා නම් ඒ සැප තමයි අපි ළඟට ඕනේ. ඒ සැප තමයි කියලා සෝවාන් ආදී මාර්ගවල ලබන්නේ ලබන සතුට. අනිත් කොමන ක්ෂේත්‍රයක කියන්නේ මොකද? තමන් අධ්‍යාපනයේ ඉන්නාම ගැඹුරට යන උත්සාහ කරලා තමන් ඇත්තටම ડોක්ටර් කෙනෙක් ගන්න පුළුවන්. මේ සංකේතේ මේක කරලා තමන් හැරෙනකොට ඒ වගේ ඒක වගේ තමයි 10 ගුණයක විතරට ස්ථාව කරනවා. තමන්ට කවදාවත් ඒවල පසුබ ගන්න බැහැ. නමුත් තමන් ලබන මේ මානසික සුවය දෙන තුනේ අධ්‍යයන ගන්න වටා බොහොමයි. මේක පරාජය කරන්න වෙන්නේ ඔබට නෑ. මොකද මේක අපි අනිත් පැත්ත එක එක යන ගමන. එනිසා මේකේ ආපස්සට එන්නේ නෑ. මේක තව කෙනෙක් පසුබ ගන්න බැහැ. ඒ නිසා මේ ජයග්‍රහණය තමයි හැබැයිම ජයග්‍රහණය වෙන්නේ. ඒ ජයග්‍රහණය හැම මොහොතකම ඒ ජයග්‍රහණය පියවර තමයි. පස්තරේ ඇවිල්ලා භාවනා කරන දවසේ විතරක් නෙවෙයි. වාහන පදවද්දී තමන් හැකිරස්සන් ගන්නදී තමන් ඉගෙන ගන්න ඉන්නේ. ඊදර මිනිස්සෝ දෙදිට සෝදන්නේ දරුවාගේ වැඩ කරද්දී කෑම බීමුයක්දී හැම තැනකදීම කියලා තනේ මේ දහම් මඟ තුල ඉඳගෙන කරන්න. මේ සිහිය තුල ඉඳගෙන කරන්න. ප්‍රති ඒ වැඩේ කරනවා තමන් දහම් මඟේ විමුක්තිය කරා ටිකෙන් ටික ඉදිරියට ගියගෙන බලපත් කරනවා. ඉතින් ඉදිරි කාලයේදී අපි අද දවසේ ඉතුරු අවස්ථාවලදී අනිත් භාවනා ටිකක් ටිකෙන් ටික වඩන්න බලනවා. එළාම කියන හැටියට අද අපි මුලින්ම පැහැදිලි කළේ බුද්ධ ආනසති භාවනාව. ඒතකොට මේ අරහන් ආදී බුදුගුණවල අර්ථ හොඳට මෙනෙහි කරලා පාළි පාඩ කියලා අපිට එකිනෙකට සිතින් මෙනෙහි කරන්න පුළුවන්. වචනින් කියන අවශ්‍ය නැහැ. හිතින් මෙනෙහි කරන්න. මුලින්ම අඟට අගින්නම් වලට හොඳට බුදුරජාණන් වහන්සේ සමන් ඉදිරිපිට එනවා කියන හැඟීමෙන් ඒ බුදුගුණ ටික බුදුහාමරන්ට සම්බන්ධ කරලා හිතන්න. මෙතෙන් යට එකපාරක් උද්දල සංඥාව දුරු කරන්නේ නැහැ. සමතේ කියන්නේ කුද්දල සංඥාව තියෙනවා. නමුත් මේ කුද්දල සංඥා මතින් අපි සමතේ දිනු කරන්නේ කුද්දල සංඥා නිරුද්ධ කර විදියට විදර්ශනාවට හිත සකස් කරගෙන අපි මේ කරන්නේ. එනිසා මේ අරහන් ආදී බුදුගුණ සිහි කරලා හිත දිනු වෙනකොට පේන දේ නෙමෙයි සිත සංපත් වෙනකොට තමගේ ඉතාම කැමති ගුණයක් එක ගුණයක් තෝරගන්න. ලෝක විද්‍යු ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, බගදා වෙන්න පුළුවන්. අරන් එක ගුණයක් තෝරගෙන මේ ගුණය විතරක් ඊට පස්සේ සිහි කරලා වඩාත්ම හිත සමතෙන් සම්මන්ත්‍ර ගන්න බලන්න. ලෝක විද්‍යු ජීවිතයේ ඇත්තෙම ලෝකෝත්තර කියලා එතන ඉපදෙන්නේ නැහැ නේ බුද්ධයලේ. දැන් මෙතන මේ කියන්නේ සත්‍යයෙන්ම ලෝක ගැන මේ කියන්නේ. ඔය ඉපදෙන්නේ තුනයි ලෝකෝත්තර සත්‍යයක් ඉපදීමක් නැහැ නේ. ඒතකොට මේ ඉපදෙන තැන්වලින් සත්‍යයන් ගැන තමයි බුදුහාමරට මේ අවබෝධය තිබුණේ. කාම ලෝකේ කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනස ලෝකයයි 4යි. මේ 11 ස්කෝණිය ගැන. රූප ලෝක කියන්නේ රූපාචර ප්‍රත්‍යක 16 ගැන. අරූපාවචර කියන්නේ අරූපාචර ලෝක 4 ගැන. එතකොට ඒ සත්‍යයන් ඉන්න තැන සහ ඒ ඉපදෙන ස්වභාවයන් ගැන සමාන සත්‍යයක භූමියක් ඕන. දැන් මිනිස්යා අපිත් එක්කින සතු සිල්පාවතේ සංසත්තුයට භූමියක් ඕන, තැනක් ඕන. සමාන සත්‍යයන් ඉන්න භූමියක් ඕන, හැබැයි නිශ්චිත තැනක් ඕන නැහැ. ඕන තැනකට යායක තමන්ගේ කර්ම වේවි නිසා වේගයෙන් යන්න පුළුවන් කාලයක් අවශ්‍ය නැහැ. සමහර ප්‍රේතයන් භූතයන් ඉන්නවා. සමහර දෙවරු ඉන්නවා තමන්ගේ හිතේම මවාගත්තු දිව්‍ය විමානවල ඉඳයි. බ්‍රහ්ම ලෝකයට යනකොට බෞද්ධ විද්‍යාවල ඉක්මවලා ආධ්‍යාත්මික සුවයකින් එන කුලම් මට්ටමටපත් වෙනවා. ඒකත් යම් කිසි විදෙක සියුම් භූමියක් තියෙනවා. හැබැයි ආරෝපාතරට යද්දී භූමියක් කියලා ස්ථානයක් සිහි කරන්න බෑ. නමුත් සත්‍යයන් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ තුන ගැනම බුදුහාමරට අවබෝධයක් ලැබුණා. අපිට දැන් අපිට සාමාන්‍යයෙන් හිතන්නේ සත්‍යේ ජීවත් වෙනවා මේ වගේ පොළවක් තියෙනවා, භෞතික ශරීරයක් තියෙනවා කියලා නේද? ඒ වෙනකින් අපේ බුද්ධි මට්ටම නම් අපිට එහෙම තමයි හිතන්නේ. නමුත් මනස වෙනස් වෙනකොට ඒ ෆෝම් එක වෙනස් වෙනවා. දැන් වතුර ටිකක් බලන්න. වතුර ටික ලික්විඩ් එකක් විදිහට දෙනකොට කෝපයක් වුණනේ. ඒ වතුර ටිකම අයිස් කරවකින් කෝපයක් වුණනේ. අපේ සයිස් කෙලේ තියාගන්න පුළුවන්. ඒ වතුර ටිකම රත් කරන වාෂ්ප කරවකින් වාදිනක් වුණනේ නැහැ, පේන්නේ නැහැ අපිට. එකම වතුර ටික. ඒ වගේ තමයි අපේ මනස අද අපට ලැබෙන්නේ විඥානයන මේ වගේ ටිකක් කාරු ශරීරයක් වගේ. ඒ ශරීරය ලැබෙන ආහාර කියන්නේ වෙනත් ලොකු යන්ත්‍රයකට උන් අඹරන්න. හැබැයි මේකම සියුම් වෙනකොට දිවි ලෝක මට්ටමට යනකොට පින්නදුනි ආහාරයේ ඇතුළට ගන්න ඕනේ ආහාරයේ පිට තිබෙද්දී ඒ අවශ්‍ය ශක්තිය ගන්නකොට. ඊටත් තියෙන කැන්දි බ්‍රහ්ම ලෝක මට්ටමේදී පීති බාධා භාවිතති කියලා කියනවා. ධ්‍යාන සිහින විතරක් ඉන්න පුළුවන් බාහිර භෞතික දේක අවශ්‍යතාවය නෑ. අරුපාජර බ්‍රහ්මෝ ඥානකොට තමන්ට අභ්‍යන්තර පැත්ත ශරීරයක් නෑ සම්පූර්ණ මානසික ස්වභාවයක් විතරක් විදියට අර වතුර ටික කුමාරයේ බාහිරපත් වුණා වගේ විඥානය විතරක් ක්‍රියාත්මක වෙන ඒක ඕකාර බාහිරයකට ක්‍රියාත්මක වෙන. මේක තමයි සතර ස්වභාවයෙන් මේ ධම්මගේ තවසත් අභිදේ කරන අදිස්ථාන කරගනිමු. ඒ සඳහා පිනතුන හැම දිනකටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී සම්පන්නිය දිගාන්තය සම්පන්න සැලසේවා. රැස් කරගත් නියුතුම් පින අපරණීයගේ ඥාතීන්ට පින්කම දෙවියන්ට අනුමෝදන් වේවා කියලා සාදුෝය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛ විපරිණතාච නිද්දුක්ඛා භයං පරිණතාච සෝකං පරිතාච නිස්සෝකං.